තෙරුවන් සරණයි. සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් අද දිනත් ඉතාම ගෞරවයෙන් සත්‍යජිත්තුමා අපි පිළිගන්න ලබනවා. අපේ කල්යාණ මිත්‍රෙක් විදියට ඒ වගේම අද දවසේ ඇත්තටම සතියේ ඉරිදා දිනවල සිදු කරන සාකච්ඡාවේ ආරම්භයක් ලබා දෙන්න කියලා බොහෝ ඉතාමත්ම ගෞරවයෙන් මෙත් මට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපිටාම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතා පූර්වක අපි තථාගතයන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපේ ශාස්ත්‍රඥ වහන්සේට ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු. අපි පසුගිය සතිය සාකච්ඡා කළා මේ සක්කිබ්බාබ්බ සූත්‍රය. අදත් ඒකමයි කතා කරන්නේ. ඒක හානභාගිය කරුණු දැනගන්න අතරේම, හානභාගිය කියනකොට සමහර දේවල් තියෙනවා, ඒවා පුරුදු පුහුණු කළොත්, ප්‍රැක්ටිස් කළොත් අපේ මනස ආලෝකවත් වෙන්නේ නැහැ, මේ මෝහත් වෙන්නේ නැහැ. ඒකේ මොට වෙල යනවා, අඳුරු වෙල යනවා. සමහර පැති වෙල සමහර ධර්ම කාරණා තියෙන මොනවද කරුණු පුරුදු පුහුණු කරන්න ඕන. જાතිය පුරුදු කරාම අපව අපේ මනස දියුණුවෙන් පටන් ගන්න ආලෝකවත් වෙනවා. එතකොට අපි එතකොට දසුත්තර සූත්‍රයට අනුව අපි එකේ ඉඳලා 10 දක්වා තියෙන හාන භාගිය කාන හාන කියලා, හානිය කියලා කියන්නේ පිරිහිල යනවා. විශේෂ කියන්නේ විශේෂත්වයට යනවා. ඒතකොට ත්‍රි භාගය කියන්නේ ඒ දෙකටම නෑ, තියෙන තැන තියෙනවා. ස්ථාවර තියෙනවා හැබැයි. එතකොට විශේෂ අවධානය යොමු කෙලේ ඒ හාන භාගිය විශේෂ භාගිය දෙකටත් වඩා. ඒ දෙක එහෙම කතා කරනවා. නමුත් වැඩි අවධානයක් යොමු කරා වචන කීපයකට. ඒක අමතක වෙන්න හොඳ නෑ අපිට. චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු, භික්ෂුවරුනි මේ කරුණු 6කින් සම්පූර්ණ වෙන භික්ෂුව, ඔන්න ඊළඟ වචනේ බොහොම වැදගත්. භබ්බු, ඒ භබ්බ කියන වචනේ අපි දන්නවාද? අර අපි කාටත් පාඩම් තියෙන හොඳ සූත්‍ර ධර්මයක් රතන සූත්‍රය තියෙනවා. අර අභබ්බෝ සූත්‍රස්ස පටිච්ඡාදාය කියලා. ඒ සත්‍යාවබෝධය කරගන්න එක්කෙනා මුල්ම වතාවට පිබිදෙන එක්කෙනා සෝවාන් වෙනවා කියලා කියන්නේ. ඒ සැබෑලිස්ම තථාගත ධර්මයේ මූලිකම ස්වરૂපේ තේරුම් ගන්න එක්කෙනා. මේ පුජ්‍යලත්වයක් නැත, නැත්නම් සත්ත්වභාවයක් තියෙනවා, පුජ්‍යලභාවයක් ඇතුලෙන් යන කිසි හරවත් දෙයක් නැහැ, හේතුඵල සම්පත්‍තියක් තියෙන්නේ කියන එක තේරුම් ගන්න එක්කෙනා අභව්‍ය වෙනවා. යම් කිසිම දෙයක් තමන්ගේ මනසින් වහන්නේ නැහැ වැරද්දක් වුණොත්. අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අභබ්බතා දිත්තපදසුත. ඒ සත්‍ය තේරුම් ගත්ත එක්කෙනා ඊට පස්සේ වහන්නේ නෑ, අර තේරෙන මේක මෙහෙමයි කියලා. ඒ ඒ ඒ වචනේ අවශ්‍ය වෙන්නේ මෙතන. භබ්බ කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත භව්‍ය වෙනවා කියන එක. ඒ කියන්නේ සුදුස්සෙක් කියනවා. එයා භබ්බෝ తත්‍ර తත්‍රේව, ඒ ඒ තැන්වලදී සක්කි භබ්බතම් පාපුනිති. ඒ කියන්නේ තමන් සුදුස්සෙක් නේද, තමන්ට හැකියාව තියෙනවා නේද කියලා තමන්ම සාක්ෂියක් වෙනවා. සත්‍ය සත්‍ය ආයතනේ ඒ අවශ්‍ය කාරණා ටික, ඒ මාර්ගයට අවශ්‍ය ටික සම්පාදනය වෙලා තියෙනවා නම්, ලෑස්තිලා තියෙනවා නම්, එයා දන්නවා මේ දැන් මට පුළුවන් මෙතනින් මේ தත්ත්වයට යන්න කියලා. ඒක තමයි වැදගත් මේ දේ. මේ පොතේ නෙවෙයි ඒක. දැන් අපිට තේරෙන්න ඕන අපේ මනසම අපි කියවනවා. පටුන කියවන. මනසේ පටුන දැනගන්න ඕන. වැඩිපුර පෙරලෙන්න මොන පිටුවද? වැඩිපුර කියවන්න කැමති මොන පරිච්ඡේදද? ඔකේ තියෙන හුඟක් જાති, එක එක જાති. පරණ ඒවා පරණ කියවුවා ආයෙත් කියව කිය ඉන්න කැමති සමහරට විශේෂ බුක් මාක් දාලා තියෙනවා. සමහර ඒවා සේව් කරලා තියෙනවා. සමහර ඒවා පස්සේ ගන්න රෙකෝඩ් කරලා තියෙනවා. අන්න ඒ වගේ ඒ තමන්ගේ මනස තේරුම් ගන්න ඕන. ඔයා ඔයාද නමක් ඇතිනේ, එක එකනා නම් දීලා තියෙනවානේ. ඒ නමින් මේ කියලා දැන් ඔයා මෙන්න මේ තත්ත්ව කෙනෙක් කියලා අවංකව පිළිගන්න ඕන. ඒ එහෙම කළාම මේ හාන භාගිය මම මේ වචනේ පාවිච්චි කරන්නම්. දැන් අපි දන්න හින්දා තමන්ගේ දියුණු අහුරන පැත්තේ මානසික දියුණුව කියන එක. මේ වචන වලට අහුවෙන්නේ එහෙම නෙමෙයි. මේක ප්‍රභාස්වර ගතිය අඳුර කරන જાති තියෙනවා. ඒවා යථා භූතම් පජානා. ඒව හරියට තියෙනකොට තියෙන විදිහට දැනගන්නවා. දැන් ඒව එනකොට අනේ අපෝයි මට තාම එනව නේද? තාම මේ ලෝකේ නේද? තාම මේ අභිනන්දනේ, අභිවාදනේ, අජෝසානේ තියෙනවා කියලා ඒවත් තමන්ට දොස් පවර ගන්න කෙනෙමෙ මෙතන කරෙන්නේ. හානභාගිය ධම්ම මේවා හානභාගියයි කියලා යථා භූතම් පජානාති තියෙන හැටියට දැනගන්න මේක නිසා නේද මේ කාවිය. පුරුද්ද කියන එක නිසා වක්කේ වෙන්නේ. ඉමේ තితి භාගිය ධම්මාති යථා භූතම් පජානාති. මේ தත්තේ ඉන්නකොට මෙයා තితి භාගිය කියලා කියන්නේ පරිහිල යන්නේ නැද්ද දිනෙන්නේ නැද්ද. හැමදාම එදා එක්ක නම තමයි අදත්තු. එක්ස්කියුස් හදා ගන්න පුළුවන් අපි කාටත් තියෙනවා. මේක එක්ස්කියුස් හදා ගන්න පුළුවන් තර්කත් හදා ගන්නවා. අර නීලපට දර්ශනේ හදාගත්තා වගේ කරුණු තියෙනවා. ඊට පස්සේ මේ විශේෂ භාගිය ධම්මාත යථා භූතම් පජානාති. මේ ටික මෙන්න මේ කාරණා කාරණා ටික මන් ළඟ තියාගත්තොත් දැන් මන් ළඟ කියා කියන්නත් ඕනේ. මේක තමන්ට දවස පුරා අත්දකින්න පුළුවන් වුණොත් මේ ටික මේවා විශේෂ භාගියයි. ඒ ටිකක් ඒ විශේෂ පැත්තට යනවා. අපි තාම කතා කරන්නේ නිබ්බේද භාගිය කියන්නේ. නිබ්බේද භාගිය කියන්නේ දැන් අර විදිහට වඩා ඇතුළට විනිවිද යනවා. එක්ස්රේ කරනවා කිය නැත්තම් මේක ඇතුළටම කාවැද්දිල යනවා. තියෙන ඔක්කොම જાති විපස්සනා ඥානයද අප්පාචින වචෙන් තමයි විපස්සනා ඥානය කියලා. Tamanට තේරෙනවා ඊට පස්සේ. සතිය තමයි සතිසා පඤ්ඤා. ඊට පස්සේ ධාන භාගිය, තితి භාගිය, විශේෂ භාගයේ නිබ්බේද භාගයේ අපි නිබ්බේද භාගය ගැන තාම කතා කරේ නැහැ. විනිවිද යෑම ගැන සක්කච්ඡකාරී. සක්කච්ඡකාරී කියන්නේ කරන දේ හරියට කරනවා. කරන්ට් ඒ දේ ඕන එක හරියට කරනවා. ඒ විශේෂයෙන් ධර්ම මාර්ගයේදී ඒක හරියට කරනවා. සප්පායකාරී සුදුසු දේ පමණක් කරනවා. ඒ පැරණි පොතපත අනුව අපි සප්පායකාරී එක වෙන දවස කතා කරමු කියලා කියන්නේ කියලා. එතකොට අපි ඒකෙන් දැන් හතරක් දක්වා කතා කළා. දැන් අර ප්‍රශ්නේ එක තමයි කතා කරන්නේ දසුත්තර සූත්‍රයට අනුව. හතමේ පංච ධම්මා හාන භාගිය. පංච චේතෝ. චේතෝ කියලා සුත්ත කියලා කියන හිතට ඇනෙන කටු. හිතේ ඇනලා තියෙන උල. නැත්තම් හිතට තියෙන බාධක ටික. අර බාධක දුවනකොට දාලා තියෙන වගේ තියෙන જાති තියෙන. මේ සත්‍ය අවබෝධය දැන් අපි මේ අහනින් අපි ගැන බලමු හොඳද? අපිමයි බලන්නේ. ඉදාවසෝ බික්කු සත්තරි කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. තමන් ආධ්‍යාත්මික මාර්ගයේ නියමුවා කවුරුන් හෝ තමන් දැන් අපිට ඉන්නේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ. දැන් එතන දැන් අඩුපාඩුවක් නැති ධර්මත. ඒක අපේ දහ අදවත විරුද්ධයි. ඒක සංස්කෘතියේ තියෙන වාසිය එකයි පොඩි කාලේකේ ආවා මෙතෝට ඒක කතා දෙකක් නැති පිළිගන්නවා. හැබැයි හොයන්ට ගියාම ඒක හරිද මේ කාරියද කියලා ඊට පස්සේ හිතෙන් ඉඩ තියෙන නිසා ඒක සැක කරන්න නැතුව ඉඳ දමන් ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා ධම්ම විචයත් එක්ක යනවා. ඒ හරි ස්ථිර වශයෙන් ඒගෙන තමන්ට අවබෝධය නැති වුණහම ඒක හාන භාගය. මොකද හේතුව තස්ස චිත්තන්න නමති ආතප්පාය අනියෝගාය සාර්ථච්ඡාය ප්‍රදානාය. එහෙම වුණහම හිත නැඹුරු වෙන්නේ නැහැ මොකක් විශ්වාසිතාව අඩු නිසා ඒ මාර්ගයට බහින්න ඕන කියලා. සම්පූර්ණ මුළු පැවැත්ම මේකට නැඹුරු වෙන්නේ නැහැ. ඒක තමයි එක බාධකයක් වෙන්නේ. ඊට පස්සේ ධර්ම කාරණාගෙන මේකේ මෙහෙම උනාට මෙහෙම නේද කිය තමහට ඒක අවබෝධය අඩු වුණහම මෙහෙම වෙනවා. ඒක ස්ථිර වශයෙන් මේක දැනගන්න ඕනේ. විශේෂයෙන් පටිච්චසමුප්පන්නතාවය දැනගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයන් දැනගන්න වෙනවා අපිට. ඒක අර පුතෙන් නෙවෙයි දැන් හොයන්නේ. අභිධර්මෙන් නෙවෙයි හොයන්නේ. සූත්‍ර වලින් නෙවෙයි හොයන්නේ. ඔය ඇඟ ඇතුලේ, මේ හැම ඇතුලේ, මේ සංඥා තුල, මේ මනෝ තුල කැරකෙන විදිය බලබලා මේක වෙන්නේ මේ නිසා කියලා තමන්ට අවබෝධයක් වෙනවා. ඉතින් ඒ නිසා ඒකට නිෂ්කලංක බවක් ටිකක් අවශ්‍ය වෙනවා. ඒවා අපි දන්නවා. ඒකට තමයි සාර්ථක ඒ නිරන්තර ක්‍රියාක් සාත්‍යකාරී සප්පායකාරී වුණ වෙන්නේ එතකොට. ඊට පස්සේ ධම්ම ගැනත් එහෙම වෙනවා. සංඝ කියලා කියන්නේ මේ මාර්ගයේ ගමන් කළ දියුණුවට පත්වන ඇත්තු. ඒක අපි දන්නවා දැන්. අපේ මතරෙන් තව කවුරු හරි කියන සත්‍ය අවබෝධය පිළිබඳ උනන්දුවෙන්ම කතා කරොත් එහෙම මෙත මේ සාකච්ඡා තුළ උනා නැඹුරුවක් වෙන්න ඉඩ තියෙනවා එයා හරිද කියලා. මොකද එතන සමහර විට අර මුදිතාව නැතිකම වෙන්න පුළුවන්. ඒකත් අඩු වෙන්න ඕනේ. ඒතකොට ලෝභ දෝෂ මෝහ නැතිද අඩුද වැඩිද කියලා හොයනවා මිසක් ඒකේ භව්‍යතාවය ශක්්‍යතාවය ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. පිළිගන්න කියනවත් නෙවෙයි. ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. ඒ ගතිය හැමෝම තුල තියෙන දෙයක්. ඒතකොට අහවල කියලා නෙවෙයි මේ මාර්ගයනින්ද අපි සම්පූර්ණ විවෘත වෙලා බලන්න ඕන. සමහර අපි හිතමු සුදුව ඕදාත වසන ගිහි ඕදාත වසන ඇත්ත එක්ක එහෙම කිව්වොත් එහෙම ධර්මයේ වැඩිපුර කරුණු ඒකට ප්‍රතික්ෂේප කරනවා. එහෙම නොවෙන ඇත්තෝ කාසාය වස්ත්‍ර ඇත්තෝ කිව්වොත් එහෙම සම්පූර්ණ පිළිගන්නවා. සමහර ගිහි ඕදාත වසන තියෙන එක්කන මම මේ තේරෙන්න කියන්නේ තේරෙනතු පරිස්සමටත් එක කියන්නේ වචන පාච. ඕදාත වසන තියෙන එක්කන සමහරට ඊට බොහොම මේ බේද භාගයේ කරුණු වැඩි වෙන්න පුළුවන්. අපිට අද්දකින් තියන අය කියන. ඉතින් ඒ නිසා අපි විවෘත වෙන්න ඕන අපිට. සක්ති බබ්බතම් පාපුනාති වෙන්නේ එතකොට තමයි. ඊළඟට සික්ඛාය. දැන් මාර්ගයක් තියෙනවනේ, ශික්ෂාවක් තියෙනවනේ අපිට. අපි හිතනවා දැන් සම්පප්පලාප කියනවා ඒ නැත්තම් පිසුනා වාචා පරුසා වාචා තියෙනවා අපි සම්හාරට ඒවා පාවිච්චි කරනවා. අනිත් ඒවාගින් නම් බේරෙන්න හදනවා මොකක් වෙලාවට. මේ වගේ මේ මිච්ඡා වාචාම වැඩිපුර තියෙන බව පේනවා අප තුල. ඒ නිසා ඒවා ගැන සැක කරන්න හොඳ නැහැ. ඒක අර හරි අත්තංග මග්ග නෙවෙයි ඒක. ආර්ය මාර්ගය නෙවෙයි. මිච්ඡා මාර්ගය. ඒකෙන් නිසා ඒ වගේන අවධානයේ තියෙන්න ඕන. ශික්ෂාවන් කෙරෙහි මේක තිබුණ තියාගෙන මට කරන්න පුළුවන් වෙයිද කියලා එහෙම හිතෙන්න හොඳ නැහැ. බුදුහාරුන්ට ආදරේ තියෙන බුදුහාරිපයි කියලා අපි නොකරින් උත්සාහ කරනවා. සබ්‍රහ්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනු ආහත චිත්තෝ ඛිලජාත. තමනුත් එක්ක මේ ධර්ම මාර්ගයේ ගමන් කරන තෝ අනිත්‍යත් අපි කතා කරද්දී මේ ඉන්න කල්යාණ මිත්‍රයෝ යාළු මිත්‍රයෝ අතර ඕනෝන්ගෙන චිපුණු සිතක් තමයි රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මේ ආලුතාවය දන්නේ මොනවද? නැත්තම් මේ මෙහෙම කියනවා. එයා කොහොමද දන්නේ? අයියා මෙහෙම කියන්නේ කියලා ඒක කර්ම හොයනවටත් වඩා ඒක ප්‍රතික්ෂේප කරන ගතියක් අප තුලම තියෙනවා කියලා දැනගන්න ඕනේ. විශේෂයෙන් කුපිත අනත්තමන. අනත්තමන කියලා කියන්නේ සතුටු සාගත සිතක් නැහැ. ආහත චිත්ත ගැටෙන සිතක් තියෙන්නේ. කතා නොකර ගැටෙන සිතක් තියෙනවා. කිල ජාතෝ කියන්නේ එතන බාධාවක් හැටියට නැත්නම් උලක් හැටියට සමන්ත ගැටෙන ස්වරූපයෙන් ඒක එහෙම ගැටෙන විදියට තමයි පවතින දහදන්නේ. එහෙම එක්කනට තස්ස චිත්තන් නැමති ආතප්පාය. එහෙම වුණාම ත්‍යාගයේ හිත නඹුරු වෙන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැහැ. භාවනා කරන්න ඕන දියුණු මේක මාර්ගය යන්න ඕන. මොකද්ද මේ සත්‍ය අවබෝධයේ මාර්ගය? මොකද්ද මේ සිද්ධාර්ථ මාර්ගය? දැන් මේ බණ පොතෙන් හොයන නෝ නෙවෙයි. දැන් මේ ඉන්න දවස් මේ 2016 මේ anu 2016 නොවැම්බර් මාසේ. දැන් අද දවසේදී මේ ඉරිදාවේ මේ සෙනසුරාදාවේ ඊළඟ සඳුදාවේ ඒක දවසක් කැලෙන්ඩරි විතරනේ තියෙන්නේ. එහෙම නැත්නම් උදේහවහ මේ ශරීරයත් එක්ක යන මනස තුල තියෙන ಜಾති ගැන ඒ විදිහට අවබෝධ කරගෙන බලන්න වෙන කොහොමද තත්ත්වය කියලා. ඒ ඒ කරුණ ටිකත් එතකොට ඔන්න ඒ එහෙම නැති වුණාම එතකොට ඒක හොඳ දෙයක්. ඒවා තියෙන බව දැනගන්න ඉස්සරහ. යථා භූතම් පජානාති. හා මං මේ හිතන් හිටියට මගේ ළඟ මේවා තියෙනවා නේ කියලා. ඊට පස්සේ විශේෂ භාගය වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒක තමයි ඒ අපිව දන්නවද? සද්දි සද්දාව ඉන්ද්‍රියක් හැටියට. ඒක මගේ මෝටරයක් හැටියට තියෙන්න ඕන ආධ්‍යාත්ම මාර්ගයන්ට. මැෂින් එකක් හැටියට තියෙන්න ඕන. ඒකෙන් තමයි මම වැඩ කරන්නේ කියලා. ඒක තමයි විශේෂ භාගය. ඊළඟ 6 වෙනි එකේදී විශේෂ භාගයේ කාරණා ආන භාගයේ පැත්ත අපි අයින් කරමු. දැන් ඒව ගැන කීවා ටිකක්. ගෞරව සම්ප්‍රයුක්තව හැසිරෙන්න ඉගෙන ගන්න. සගාරවා කියලා ඉදාසෝ බික්කු සත්තරි සගාරෝ විහෙරදි සප්පතිස්සෝ තථාගතයන් වහන්සේ ගැන අපි පසුගිය දවසේ ඊළඟ සතියේ ඉගෙන ගත්තා මේක මොකද්ද කියලා. මේ සප්පතිස්ස කියලා කිව්වේ රෙස්පෙක්ට්ෆුල් කියනවා, ගෞරවයෙන්. ඒ කියන්නේ සගාරෝ සප්පතිස්සෝ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන අපි සිදුහත් හමුවෙන්නේ අපි ඉගෙන ගත්තායි. ඒ ප්‍රතාපවත් මනුෂ්‍යයා, ඒ කුමාරයා හැම තිස්සේම ගැඹුරු මනසකින් යුතු ඒ තරුණයා, ඒ ආරෝහ පරිණාහ දෙහත් තිබිච්ච රමණීය මනුෂ්‍යෙක් අනිවාර්යෙන්. මොකද අපි දන්නව අර බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයේ පිණ්ඩපාත යනකොට මුලින්ම මාලිගාවෙන් අත්තල ගිය දවස්වල රටේ ඒ තරපුරුෂයෝ එහෙම රජතුමාට කිව්වේ මෙයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ, කොහේ රජපෞල කෙනෙක් තමයි, එයා සාමාන්‍ය තාපසෙක් වෙන්න බෑ. කවුද කියලා නොදැන ඒ වගේ දේවල් අර අපිට පැහැදිලි අද සූත්‍රවල කියන කාරණා තියෙනවා. ඒක අපි පැහැදිලිවම දන්නවා. නමුත් අර වගේ කතා ප්‍රවෘත්තිවලින් අපිට තේරෙනවා අර බ්‍රහ්මයි සූත්‍රය තපිගෙන ගත්තා මොනතරම් ප්‍රතාපවත්, මොනතරම් පුණ්‍යවන්ත මොහොනක්ද පැවැත්මද තියෙන්න තියලා අන්න යාව හමුෙන්න ඕන. එතකොට අපේ ලොකුකම් ඔක්කොම බහිනවා. අපි මේක දන්නවා, මේක දන්නවා, මෙහෙම වෙන්නේ, මෙහෙමයි කියන්නේ ඔක්කොම තථාගතයන් වහන්සේ ඉදිරියේ මම නිකම්ම නිකම් උලම් බහපු බැලුම් බෝලයක් වගේ කිසි දෙයක් නැහැ. ජෙට් ප්ලේන් එකක් ළඟ තියෙන නිකන් අර බඩු ගෙනියන කරත්තයක් වගේ. අනේ වගේ තත්ත්වයක් මට තේරෙනවා. ඒ ගෞරවය ඇති වෙනවා එතකොට. එතකොට අපි හොයනවා මොනවද කියලා. දැන් අරයා මෙහෙම කිව්ව මම මෙහෙම අහලා තියෙනවා මේක හරිද වැරදි කියලා හොයනවා නෙවෙයි දැන්. මොකද්ද උන්වහන්සේ මේ ගැන කිව්වේ? මට තේන මට දැන් දුකක් තියෙනවා. මගේම කම්ම නිසා තමයි දුක තියෙන්නේ එතකොට. ඒ කියන්නේ කම්ම කියන්නේ අතීත කම්ම නෙවෙයි, අද උදේ කරන කර්මින්ද දැන් තියෙනවා. මේ පැය කරපු කම්ම නිසා ඊළඟ දුක තියෙනවා, නරකන. ඒ සංඛාරණු සැප තියෙනවා. ඒක තේරුණාම මම බුදුහාමුදුරුවෝ ගැන වඩා හොයලා බලන්න හදනවා. ඊට පස්සේ ධම්මේ සගාරවෝ විහෙරති සප්පතිස්සු. මේ ධර්ම ගැන, ධර්ම කාරණා ගැන ගෞරවාන්විත බලන ගතියක් තියෙනවා. ඒගෙන හොයලා බලන්න බලන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. තර්ක කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ගැන මේක හරිද කියලා හොයනවා. එතකොට තමන්ටම තේරෙනවා. ඒකයි මේ සත්‍ය ආයතනේ තම තමන්ටම තේරෙනවා. තම තමන්ටම සාක්ෂියක් වෙනවා. තම තමන්ම පැහැදිලිව තේරුම් ගන්නවා මේක මෙහෙමයි කියලා. එතකොට කාගේවත් පණ ගැන්මක් ඕනේ නැහැ. කල්යාණ මිත්‍රෝ බාහිරින් උදව් කරන පමණයි. ඊට පස්සේ සංඝේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අනුව ගමන් කරමින් එයා ඒ පිළිබඳ ඒකේ සංකේතාත්මකවම නෙවෙයි සත්‍යාබෝධී මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිතු මේ මාර්ගයට වැටෙන්නේ. ආයගෙන ගෞරවයක් තියෙන්න ඕන ඒක වෙල්කම් ඇටිටියුඩ් එකක් තියෙන්න ඕන. කයින් රිසෙප්ෂන් එකක් කියවි ඒකයි අපි. ඒ සගාරෝ සප්පතිස්සේ වචන දෙක එකට යන්නේ වක්ලාවට. ඒ වගේම තමයි සික්කාය. ඒ අපි ඉගෙන ගත්ත කලින් උත් ශික්ෂාව ගැන ඒ මාර්ගයේ පිළිබඳ යන්න ඕන ස්කෙඩියුල් එක කියන. මේ ටික මම බලන්න ඕන. මේ ටික මම මේ දැන් ওই ස්කෝලවල තියෙන අපිට තියෙනවා වැඩසටහන. මෙන්න මේ ටික මේ සතිය දිගෙන ගන්න ඕනේ. මේ පොත බලන්න රිසර්ච් කෙනෙක් නම් මෙයාගේ මේ පොත කියවන්න ඕන, මේකේ මේ පරිච්ඡේද කියන්න ඕන. අරය කියලා තියෙන මොකද්ද කියලා හොයන්න ඕන. ඒ වගේ තියෙන අපිට දෙනවා හොයන්න ප්‍රොජෙක්ට් එකක් කරනකොට. අන්න ඒ වගේවා තියෙනවා. ඒක තමයි සික්ඛායි කියලා කියන්නේ. මේ දේ මට දුකක් නම් ඒ දෙයට මට සික්ඛාවක් තියෙනවා කියලා. ඉන්ද්‍ර සංවරයේ අඩුකමද නැත්නම් සීලයේ අඩුකමද මම පරුස වචන පාවිච්චි කරනවද, මුසාවාදා පිසුනා වාචා කියනවද, සම්පප්පලාප කියනවද කිය තමන්ම හොයලා බලාගෙන ඒවට යන්න ඕන. ඒකට ගෞරවයක් තියෙනවා. ඒවා අර කිවිය ෆ්‍රෙන්ඩ්ලි වෙල්කම් එකක් තියෙන්න ඕන එකට. ඊළඟට අප්පමාදී සගාරෝ විහෙල් සප්පතිස් උනන්දු වීම කියන එක ගැනත් ගෞරවාන්විත උනන්දු වීමක් තියෙන්න ඕන. නිකන් පිකල් මයින්ඩ් එකක් තියාගෙන බෑ මම කතා කරන එක්කනටත් එක්කම මේ කියන්නේ. එතකොට අප්පමාදී සගාරෝ විහෙල් සප්පතිස් ප්‍රමාදී අප්‍රමාදී කියන වචන දන්නවනේ. මේක ප්‍රොකස්ටිනේෂන් එකක් කරන්නේ නැහැ, පෝස්ට්පෝන් කරන්නේ. අපි කවුරුත් උක කරනවා. මේක අද බැරුණාට මං හෙට පටන් ගන්නවා මේ වැඩ ටික ඉවරලා. දරුවගේ විභාගය ඉවරුනහම මම තීසිස් එක කරලි වුණා මම මේක කරනවා. එයා විවාහ කරලි ඉවරලා මම මේක කරනවා. මම මේ සත්‍ය වැඩ වගේක් තියෙනවා මේක ඉවරුනහම දැන් ලංකාවට ගිහිල්ලා ආරයත් හම්බලාවට පස්සේ මේ ටික කරනවා. කිච අපි තියෙන excuses එක අපි වගේ පස්සට දාන ගැතියක් තියෙනවා. ඒ නැතිකම තමයි අප්‍රමාද කියලා කියන්නේ. ප්‍රමාදය ප්‍රමාද වෙයි ඉන්න එක හරියට මල මෘතයේ මරණයකට සමානයි. ඒකට මල මිනිහක් වගේ තමයි කියලා කියනවා. නැත්නම් කවන්දයක් වගේ. ඉස්සෙ නැති සිරුරක් වගේ විලා. ඒකට අප්‍රමාදය නිබ්බානගාමිනී පටිපදාවට මුල්ම පියවර වෙනවා. ඒකේ ගැන සගාරෝ විහෙරති සප්පතිස්සෝ. හැබැයි තමන්ට චෝදනා කරනවානේ අපි දැන් මෙතෙන්දි තමන්ගේ මිත්‍රශීලී වෙන්න ඕන. ඊතර අපමාදයටත් අපි අර ෆ්‍රෙන්ඩ්ලි වෙල්කම් සමාවෙන් දෙක කියන ඉංග්‍රීසි භාෂාවෙන් කියන එක තේරෙන හින්දා වඩාම ගෞරවාන්විත පිළිගැන්මක් තියෙන්න ඕන. සප්පතිස්සෝ කියලා කියන්නේ රෙස්පෙක්ට්ෆුල්. ඒකත් ඒකට එහෙම තියෙන අප්‍රමාදය. පටිසන්තාරි දැන් පටිසන්තාර කියන්නේ එතෙන් ඒ පටිසන්තාර කියලා කියන්නේ තමන් එක ධර්ම මාර්ගයට යනත් එකතු වෙලා හිතෙන් මේ වගේ වෙලාවක් කියලා හිතන්න බලන්න. එතකොට කවුරු හරි යමක් කිව්වහම හොඳ දෙයක් නම් කියන්නේ ධර්මානුකූල දෙයක් නම් කියන්නේ ඒකට තියෙන තෝන පිළිගැනීම. කවුද කොහෙන්ද ආවේ කියනක අවශ්‍ය නැහැ. ඔහු කියන්නේ ධර්ම මාර්ගයට අවතීර්ණ වීමේ අභිලාෂයෙන් නම් එහෙම නැති අර පාප කෙලාමක ඉච්ඡා ඇතුව කියනවා නෙවෙයි. පාප ඉච්ඡා නැහැ යාට. එහෙම නැතු කියන බව තේරෙනවා නම් අපි පිළිගන්න ඕනේ. එහෙම අර එහෙම අනිත්‍ය දිටිකෝත් ධර්මයෙන් කරුණු පෙන්වන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඒක අපිට විශේෂ භාගිය වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් ඊළඟ කරුණත් අපි වාක් වෙලාට ඉගෙනගත්ත ජාතිමය කතා කරන්න තියෙන නිසා මම හිතනවා එතනින් මේක මේ විදිහට නතර වෙනවා. නිබ්බේධ භාගයේ කියන කරුණු කියනවා නම් විනිවිද යන්ත නම් ඊළඟට අපි බුදුහාර කියන්නේ තෙන්දි නිබ්බේධ භාගය ධර්ම හැටියට දේශනා කරන්නේ. ඔය බුද්ධංග සංයුත්තේ නිබ්බේධ භාගය කියලා සූත්‍රයක් වෙනම තියෙනවා. ඒ බුද්ධංග අපි ඉගෙන ගත්තේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔසග්ග පරිණාමී. දැන් සමහර ඇත්තන්ට ඒක නොතේරින් ඉඳ තියෙන නිසා යන්තම් කියන්නම් තේරුම් ගන්නට මම ඉගෙනගෙන තියෙන්නේ. ඒ ධර්ම මාර්ගයට තමන් අනුරූපව කරන්න හදන හැම දෙයක්ම විවේකයේ එක්ක මිශ්‍ර කරගෙන කරන්නේ. විරාගයත් එක්ක එකතු කරගෙන කරන්නේ. නිරෝධයේ පැත්තට දෙඹුරු වෙමින් කරන්නේ. අයින් කරන්න ඕන જાති අයින් කරන්න ඕනේ කියන අදහස තියෙනවා. මේ සූත්‍රයේ විශේෂ වචන කීපයක් තියෙනවා. විපුලම් මහග්ගතං අප්පමානං අභ්‍යාපංච. ඒ සති සම්බොජ්ජංගේ විපුල ලෙස කියන්නේ විශාලවත් කරගෙන එක කරන එක තැනකට නබුරු කරගෙන නෙවෙයි. ફોકસ එක එක පැත්තකට කරනවාම නෙවෙයි. භාවනා කර්මස්ථානයක් අරගෙන කරනවා කියන විදිහෙටම නෙවෙයි කරන්නේ. අර ඔයත් ඉගෙන ගත්තේ අර සංඛාර නිමිති කියලා, අර සති නිමිති කියලා සමහරට ඔය ඉගෙන ගන්න. අන්න ඒ සති නිමිත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඒක මහග්ගත වෙන අප්‍රමාණ අභ්‍යාපජ්ජ වෙන. ඒ බොජ්ජංග හතරම ඉතාම කෙටියෙන් කියන්නේ මොකද? මේ ධර්ම දන්නේ පිංගතුන් ගාක්කා ඉන්න කල්යාණ මිත්‍ර එයත් තව විස්තර කරන්න. සම්මා සම්බුදු සරණයි අපි සාකච්ඡා කරු මේ කරුණ කීපයගෙන මේ අදින් අවසන් කරන්න හිතලා මේ ශක්තිපබ්බත් සූත්‍ර බුදු සරණයි. තිරුවන් සරණයි හැමදාම ඇත්තටම මේ සත්‍යජිත්තුමාය විස්තර කිරීම තේරුම් කිරීම කරනකොට හිතට ආව එකම එක දෙයයි එතුමාක් බොහොම හොඳට කිව්වා මේව මේ මම තුල තියෙනද කියලා බලන්න කියන එක. ඇත්තටම එහෙම කියනකොටම තමයි සමහර දේවල් තියෙනව නේද කියන එක නිකන් පේන්න ගත්තේ. ඉතින් කල්පනා කරලා බලනකොට ඇත්තටම එක දෙයක් තමයි තිතිභාගීය කියන එක ගැන ඔබතුමා විස්තර කරනකොට හිතුණා මේ එකතන කැරකැවෙන ගතිය තියෙන්නේ. ඇත්තටම හුඟක් වෙලාවට අපි හුඟක් කල්‍යාණ මිත්‍රයන්ගෙන් තහන ලැබෙනවා මේක. මේ එකතන කරකැවෙන ගතිය තියෙන්නේ මේ දිට්ඨිය නිසාද කියලා. මොකද මේ දෘෂ්ටිය දැන් අර අපේ සිංහල කතාවක් තියෙනවනේ අර හනමිටිය කරගහගෙන ගිය මිනිහගේ කතාව. ඒ අපි තියෙනවා කියලා හිතේ අපේ කියන්නේ නැහැ මේ මගේ කියලා කිව්වොත් එහෙම මේ මම ගත්තපු මම හිතපු දේම හරි කියලා ඒ ගත්ත දෘෂ්ටිය වෙනස් කිරීමට තියෙන අපහසුකම නිසාම එක තැනක කැරකෙනවද කියන එක වගේ තමයි හිතට ආවේ. මොකද ප්‍රශ්නවලුත් ඒ වගේ අහන්න ලැබෙනවා. හිතලා බැලුවහමත් ඇයි ඉදිරියට යාමක් සිදු නොවෙන්නේ මෙතනින් කියන එකත් ඒ විදිහට හිතට ආවා. ඉතින් කලාර මිත්‍රුන්ගෙන් ඒ ගැනත් අදහස් විමසන්න කැමතියි. ඒ වගේ තවත් දැනිලා තියෙනවා දෙවැනි විදියට කියලා. ඒත් සමගම කලාර මිත්‍රෙන්ට කරුණාවෙන් ඉදිරිපත් වෙන්න කියලා කියන්න කැමතියි. මේ වෙලාවේදී ප්‍රශ්නයක් හරි අදහසක් හරි අනිත් හැම දිනාටම උපකාර වෙන සාකච්ඡාවට යොමු කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කම්පස්කලයන් මිත්‍රිනි මම චිත්ත මාර්ගයේ යෝජනා කළා වගේම හරිම හොඳයි. අපිට අපි තුලින්ම මට පුළුවන් නම් මා තුලින්ම බලලා මේ කාරණාවන් කතා කරන්න අපි උත්සාහ කරනවා නම් සත්‍ය තුමා අපිට පැහැදිලි කරලා දෙනකොට ආනභාගීය ධර්ම පස් ආකාරයක තියෙන කොටසේදී තථාගතයන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් සාසුන් වහන්සේ කෙරෙහි ඇති සැකය වෙනි ඒ කොටස ඊගාට අර හයවෙනි විදිහට පැහැදිලි කරනකොට අගෞරව කියන කොටත් ඉතින් මම එකම ආකාරයට ඒ දෙකම ගන්න බැලුවේ ඒක සම්බන්ධයක් තියෙනවා පේනවා. ඇත්තටම මේ අපි කවුරුත් පිළිගන්න කෙනෙක් සමක් කියන්නේ මම අපි සමායන මම කියලාම කතා කරනවා. අපි මම ගැනම තමන් ගැනම අපි බල කතා කරනොත් මට හිතෙනවා මම කියන්න කැමති නැහැ. මම සත්‍ය වහන්සේ කිරේ නම් මගේ ශ්‍රද්ධාවි අඩුවක් තියෙනවා කිසිම සැකයක් තියෙනවා කියලා නෑ. ඒක නම් හරි කියලා තනින්ගන් තමයි පටන් ගන්නෙ. සත්‍ය වහන්සේ කිරේ මගේ ගෞරවයේ මද බවක් නම් නැහැ කියලා තනින්ගන් තමයි මනස වැඩ කරන්නේ. නමුත් ඇත්තටම ඒක එහෙමද කියලා තමයි මමම බලනකොට මට පෙනිලා තියෙනවා යම් යම් අවස්ථාවල ඒක එහෙම නෙමෙයි කියලා. සාස්තුන් වහන්සේ ගැනත් ඒ තිබිය යුතු ආකාරයට මේ රටක ධර්ම අවබෝධ කරගත්තු මට්ටමට තිබිය යුතු ගෞරවේ මා සිත තුළ දියුණු වෙලා නැහැ කියන දේ. ඒ වගේම මේ විචිකිච්ඡාව කුස කියන දේ ගැන කියන්න අමාරුයි මට. මොකද ඒ දර්ශනය පිළිබඳ මට එහෙම නෙමෙයි කියලා කියනකොට වඩා ගෞරවයේ පිළිබඳ කියනවා නම් එහෙම යන්තම් දැනෙලා තියෙනවා. මම කැමති කල්ලායම් චංගුන් දැනගන්න. එහෙම මම හිතනවා එහෙම තම තමන්ට අපිට බලන්න හැකියාවක් වර්ධනය වෙනවා නම් ඒක හොඳ දෙයක් කියලා. මේ එහෙම අත්දැකීම් තියෙනවද? එහෙම දැකලා තියෙනවද? මේ දැන් අපි කොටස් වශයෙන් යමු. මම හිතන්නේ ඒක ඉතා කීතිකාලයක් අරගෙන ඒ ශාස්ත්‍ර වංශයෙන් පිළිබඳව කතා කරලා විචිකිච්ඡාව එහෙම ඇතිලා තියෙනවද? කුපස ගෞරවය නැතිකම එහෙම දැනෙලා තියෙනවද? එහෙම තියෙන එහෙම එහෙම අවස්ථාවක් කිව්වොත් හොඳයි අපිට බලන්න උපකාරයක් වෙයි අපි තුළින් තම ගෞරවයෙන් සේන මහත්තයට වෙන්න. තෙරුවන් සරණයි. ඔව්, අපේ බුදුහාමුදුරුවෝ ගැන ඇත්ත වශයෙන්ම ගෞරවයක් තියෙනවා. අපි කාගෙත් තියෙනවා, අපි වදිනවා, ඒව කරනවා. ඒක මට පේන්නේ අපි මගේ ළඟ තියෙන නම් පිටින් කරන දෙයක්. පිටින් පිට ඔපයක් තමයි මේ වඳින එක, ගිහිල්ලා මල් පූජා කරන එක, පහම්පත්තු කරන එක, ඉතින් පන්සල කර ගියත් ඒක කරනවා. අපි කොයි තැන්වලද ගියත් ඒක කරනවා. දැන් මමත් ඒක කරනවා. දැන් මගේ තියෙන්නේ මට තේරෙන විදිහට ඒක මේ පිට පොත්තක්. පිටින් මම හදනවා මේක ගෞරවය කියලා පෙන්වන්න. නමුත් අත වශයෙන්ම මගේ සිත දිහා බලනකොට දැන් බුදුහාමුදුරුවන්ට ගෞරවය නම් මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට මම එකග වෙන්න ඕනේ. නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ප්‍රධානම දේ තමයි ලෝභ දේශ නැතුව ඉන්න කියන එක. ඉතින් මගේ ඇති වෙන ලෝභය ඇති වුණාම ඒක මට කන්ට්‍රෝල් කරන්න බෑ. ද්වේෂයත් ඇති වෙනවා, ඒකත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් මේ දෙක ඇති වෙන්නේ බුදුහාමුදුරුවෝ මං කොයිතරම් වැන්දත් දැන් ඒ ගෞරවය තිබුණත් මගේ අර මගේ හිත ඇතුලේ තියෙන ශක්තියක් මේ බුදුහාමුදුරුවන් නොසලකා හරිනවා. මේ මගේ ළඟ තියෙන මේ ශක්තිය තමයි මේ නොසලකා හරින්නේ. ඉතින් ඒ දිහා බලාගෙන ඉඳලා මේක මෙන්න මෙතනදී මගේ බුදුහාමුදුරන්ට සැලකුවේ නැහැ කියන එක කරගන්න පුළුවන් වුණොත් එතෙන්දී මේකෙන් බේරෙන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන මාතෘකාව ඒ විදිහට අපි අවස්ථාව ගමු කරන්න මෙතෙන් තම තමන් දිහා බලලා කතා කරන්න, තමන් ගැනම කතා කරන්න, තමන්ට ඒකවල අදින් පටන් අරගෙන ඉදිරියට බලන්න උපකාරයක් වෙයි. ඒක සමානලට ඒ තථාගතයන් වහන්සේ කිරි සැකේ එහෙමද තුන අවස්ථාවන් ගැන ප්‍රීති මහත්මය. තෙරුවන් සරණයි දලොත් මාතය සත්‍යජිත් කුමාර්. තෙරුවන් සරණයි. ඔබතුමා ඉතාම වැදගත් කරුණු රාශියක් අද කියලා දුන්නා. තථාගතයන් වහන්සේ පිළිබඳව මගේ ඉතා විශාල ගෞරවයක් තියෙනවා. සේන මාත්මය කිව්ව ආකාරයට එතුමා අපට දේශනා කර තියෙන්නේ එතුමා දැකීමට ධර්මය දැකිය යුතුයි කියන එකයි. ධර්මය දැකීමට මම ආධුනිකයෙක් වශයෙන් ගොඩක් ධර්ම දේශනාවලට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවා. ඒ වගේම සත්‍යදීතුමා කියා දුන්නා මේ පටිසන්ධිකාරී ධර්මානුදේව පිළිගැනීම එතනදී තමයි මට පොඩි ප්‍රශ්නයක් නැගෙන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගැනීමේදී නොඑක් දේශකයන් වහන්සේලාට නොඑක් සාකච්ඡාවට සහභාගී වුණ අවස්ථාවලදී විවිධ ආකාරයේ අර්ථ නිරූපණයන් දැකීමට ලැබෙනවා. සමහර විට ඒවා පරස්පර විරෝධී බවත් පෙන්눔 කරනවා. ඒ අවස්ථාවේදී අර අපි ඒ කියන්නේ දැන් පාලි සම්බන්ධ වුණත් ඒ තරම්ම අවබෝධයක් නැති නිසා ගොඩක් විට ඒ වගේ ධර්ම දේශනාවල්දී සාකච්ඡාවල්දී ඒ අනුව තමයි කරුණු අපි තේරුම් කරගන්න බලන්නේ. ඒ අනුව තමයි මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ ධර්මානුදේවල් පිළිගැනීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු. ඒක තමයි මට තියෙන ප්‍රධානම ප්‍රශ්නය කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රීති මහත්මයා. අපසත්ති තුමාද වුණා පස්සේ එතුමයි කොටස දෙකතු කළ අපිට කියලා දෙයි. මේ ඒකද යමක් මම දෙකතු කරගෙන තවත් කල්යනා මිත්‍රයෙකුට යොමු වෙනනම් මේ පස්සාකාරයකට කියන තැන වල සබ්‍රම වරුන් කෙරෙහි කිපීම නොසුදුරු සිත් ඇති බව ගැන එහෙම කියුණා. ඒක තානි භාග්‍ය ධර්මයක් කියලා. ඒ සබ්‍රම වරුන් කියලා තෙන්දි අදහස් කරේ ඔබතුමා කියපු ධර්මයේ දේශනා කරන පිරිස අපි තෙන්ට යදාගත්තොත් එහෙම මට හිතුව මට පුද්ගලිකව හිතුණා සත්‍යතුමා යත් වර්ධි කරන්න මට පුද්ගලිකව හිතුණා අපි මේ අපේ කන්තිය එහෙම නැත්නම් ඉවසීම වඩලා තිනවන නම් ඒ අපිට බොහෝ දේවල් අහන්න ලැබෙයි මේ පිට ඉන්න අය මේ බාහිර ඉන්න අයගෙන් බොහෝ ධර්ම දේශනා හරි යම් යම් විදිහට දේවල් කියවේ ඒ ඔක්කොම ඉවසන්න පුළුවන් නම් අපිට ඉවසලා තමා මේ ඒකන කිපෙන්නේ නැතුව තමන් දිස්ත්‍රික්කයට වෙලා මෙයා හරි මෙයා වැරදි කියලා ගැටෙන්නේ නැතුව තමන්ට මේක තේරුමක් ඇති වෙනකන් සමාපලිම දකිමින් යන්න හැදුවොත් හොඳයිද කියලා මේ දැන් මේ වෙනකොට මම ඉන්නේ එතන හිතාගෙන මොකද ඔය පුතුමා කියන කතාව පොදු ප්‍රශ්නයක් එදා මෙදා තුර තිබිච්ච පොදු ප්‍රශ්නයක් ඒකෙන් ඉඳ හැමදාම ওই ප්‍රශ්නේ තිබුණා අපිටත් එදත් තිබුණා අදත් තිබුණා දැන් අද මට හිතෙනවා මේක ඉවරයක් නෑ ඒ වෙන අය වෙන දේවල් කියීමේ ඉවරයක් නෑ ඒක තියෙනවාමයි වෙන වෙන දේශක වෙන වෙන දේවල් කියන එක අදත් කියලා හිතත් කෙරේ ඔකත් එක්ක අපි පිටින් ගියොත් ඉවරයක් නැති නිසා ඒක හිති විචාරේ ඒ ඔක්කොම තවන්ට කැමති අහලා ඉවසගෙන ඉවසීමෙන් කාන්තියෙන් ඉන්නවා තමන් තමා තුලින් දකින්න දවසකට මේක තේරිගෙන යාවි කියලා මම එතනක ඉන්නවා. ඉතින් වැරදි ඇති මම නිවැරදි කරලා ඊපස්සේ අනෙක් කල්යනා මිත්‍ර සත්‍යතුමා ඇතුළු චිත්ත මහත්මිය මම ඔබතුමිට බාර දෙන්නම්. අර ඔබතුමිට මම මේ ඔබතුමිට කෝඩිනේට් කරන්න කිව්වා. මම පාර ගත්තෙ මේ කොටස අපි එක කොටස ගේමු ටිකක් කියලා වෙනු ගන්න. අපි අනිත් හතර තත්ත්වයක් දෙමු චිත්ත මහත්මිය. තිරුවන් සරණයි. ඇත්තටම ඔබතුමා කතා කරනකොට අර ශ්‍රද්ධාව ගැන මේ විදිහ අදහස් කීපයක් හිතට ආවා. ඇත්තටම අපි ශ්‍රද්ධාව ගැන කතා කරනකොට දැන් තමන් ගැන හිතලානේ අපි කතා කරන්නේ. මේ ශ්‍රද්ධාවෙත් අඩු වැඩි වීම තියෙන වෙලාවල් තියෙනවා කියන එක ඇත්තටම ඒව දැන් නම් ගොඩාක් අඩු වෙලා තියෙනවා. මට හිතෙන්නේ ඒකට හේතු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය යම් කිසි විදියකින් අපිට දකින්න පුළුවන් වෙනකොට ඒ හැකි වෙන තරමේ හැටියට ඒ ශ්‍රද්ධාවත් වැඩි වෙනවා කියලා. ඒ විදිහට ඒ දකින්නකොට මම හිතන්නේ ශ්‍රද්ධාවෙත් වැඩිවීමක් සිද්ධ වෙනවා. අර මුලදී තිබුණ අර ගිහිල්ලා මලක් පූජා කරලා යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරන කාලේ තිබුණු ශ්‍රද්ධාවට වැඩිය යම් කිසි විදිහකින් මේ කියපු දේවල් දැකීමේ හැකියාව ටිකක් හරි ඇති වෙනකොට ඒ ශ්‍රද්ධාවේ වැඩිවීම තේ සමගම වැඩි වෙන බව තමයි තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේ විදිහ අදහසක් ආවා හිතට මම හිතන්නේ කල්යාණ මිත්‍රෝ ගැන අදහස් දක්වයි කියලා. දැන් සත්‍යජිතම අපිට කිව්වා මේ ප්‍රබාසර ගතිය හිතේ නැති වෙනවා නම් ඒ මොහොතේ දකින්න පුළුවන් නම් කියලා. එන යම්කිසි දෙයකින් අපි ඇත්තටම ශ්‍රද්ධාව කියන එක ගත්තත් මොකද තථාගත දේශනාවේ හැටියට නিত্য වූ කිසිවක්ම නැහෙනි. නিত্যයි කියන්නේ කිසිම දෙයක් නැහැ. හැමදේම අනිත්‍ය නම් අපිට මේ ශ්‍රද්ධාව නিত্য විය යුතුයි කියලා යම්කිසි විදියක අපේ හිතේ දෘෂ්ටියක් පවතිනවා නම් අපිට ඒක හිතේ ප්‍රබාසර භාවයට කරදරයක් නේද කියන එක වගේ අදහසක් හිතට ආවා. ඉතින් ඒ ගැන කල්‍යාණ මිත්‍රෙන් දැනගන්න කැමති සත්‍යජීතුමත් ඒ ගැන පැහැදිලි කරයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. චිත්තමාදී ඔබෝම්පින්. හොඳයි අපි මේ පත්මිසි මහත්තයාට යොමුලා ඊපස්නාත සත්‍යතුමට යොමුමු. ඊගවටි දැනත් කල්‍යාණ මිත්‍රෙන් ටික තියමු. මේ පස්චිමාත්‍ය ඔබතුමාට වෙලෙනවා. මට හිතනවා චිත්තමාත්‍ය කියපු දෙයටත් යමක් එකතු ගන්න කියන්නේ මම ගන්න විදිය හොඳේ මේ අර කල්යන මිත්‍ර හැටියට මම ගන්න විදිය තේ සත්‍යත්ව අපි අතුළු අනිත් අය අපි නිවැරදි කරන්න මේ මට හිතනවා මේ වෙලාවේ ඒ කියන්නේ මේ මේ මේ පරිසරවල කීපේ නැගි දැන් අපි මම මගේ හිතරාපු දේ මම කියන්නේ අපි මේක උඩින් උඩ පරිසරවල ගොඩක් නැගලා පරිසරවල 1000ක් විතර නැගලා යන තියෙන උඩ කන්දක් නම් මේ පරිපෙළවල් මුල සීන හරි නගින මම මට මේ හරි ශ්‍රද්ධාවක් හරි වීර්යයක් හරි ධෛර්යයක් ඕන වෙනවා. ඉතින් ඒක වැටෙනකොට ඒක අඩු වැඩි වෙනකොට ඒක දැනගෙන ඒක නැවත නැවත ඇතිකරගෙනම යන්න සිද්ධ වෙනවා. ඒ වගේ මට සියලු දේම අනිත්‍ය ලෝකේ ශ්‍රද්ධාව දන්තය කියන බව ඇත්ත. නමුත් ඒවා බොහෝ වෙකී ඔය දේවල් වැඩිපුර එක්ස්කියුස් එකක් කරගන්නේ නැතුව ඒක හොඳයි කියලා මට හිතෙනවා. මොකද අර තමන් අපි ඉතින් මම තේරුම් ගන්න ඉන්නවා මම ප්‍රතිමට කරලා යන්න තව ගොඩක් දුර තියෙනවා කියලා මේ සත්‍ය සත්‍යගත මාසේ දේශී සත්‍ය ආකාරයටම අවබෝධ කරගන්න නම් කියන තැන. ඒ නිසා අනිත් කල්යාණ මිත්‍රන්ට ඒ උනන්දු උත්සාහ වීර්ය මේකෙන් ඉන්න කල්යාණ මිත්‍රගෙන අපි සෑම මට උඩ දාන්න නිසා අවශ්‍ය පරිසරයකින් නිසා ඒක වැඩි වෙන්න නම් තව තවත් ඒ ඔස්සේම කතා වෙන්න ඕන කියලා මට හිතුණා. පරිස්සමෙන් උත්පාදනය වෙන අපි සත්‍යත් උත්පාදනය වෙනවා. සිරුවන් සර්ණයි සිරුවන් සර්ණයි. චිත්තනෝ නකියුවා වගේ ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිවන ස්වන්නා වූ ශ්‍රද්ධාවේ වෙනසක් වෙනවද නැද්ද කියන එක මේක හොඳටම අත්දකින්න හම්බ වෙන්නේ තථාගතයන් වහන්සේගේ විසුණි දහම ගැන යම් යම් ආකාරයෙන් තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවල් වෙනකොට තමන්ටම ඒවා කරුණු ඇත්ත නේද කියලා වැටෙනකොට මේ තථාගතයන් වහන්සේ ගැන මේ තථාගතයන් වහන්සේ මොනතරම් කරුණාවකින් සත්‍යයට අපිට මේ දහම දෙන්නලා දුන්නද කියලා අනේ ඒ වෙලාවට ජනිත වෙන ඒ හැඟීම හැම මොහොතෙම ඒ ආකාරයෙන්ම පවත්ව ගන්න බෑ. නමුත් ඒ ඇත්තටම ඒ වන් වෙලාවකදී මතුවෙන ඒ හැඟීම අපිට විස්තර කරන්න වචනක් නෑ. අනේ ඒක පවත්ව ගන්න තරම් දිගින් දිගටම අපේට හැකියාවක් තියෙනවා නම් අපිට මේ එක තැන කැරකෙනවා කියන වචනෙට එන්න සිද්ධ වෙන්නේ නෑ. ඒක අපිට පවත්ව ගන්න හැකියාවක් නැතිකම තමයි හේතුව මොකක් හරි කියලා හොයාගන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් මේ කාරණාවත් එක්ක ගැළපිලා යෙදිලා අඛණ්ඩව යෙදෙන්නේ නැතිකම තමයි මෙතනදී දකින්නේ. මේක බාහිර පොඩි කාරණිකුත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. ආ චිත්‍රණෝනාගේ අතින් කියවුණානේ මේ නිත්‍ය දේව ධර්ම නැතිවිත්‍ය. නමුත් තථාගතයන් වහන්සේ නිත්‍ය ධර්ම දෙකක් කියලා තියෙනවා. මොකද නියත මිත්‍යා දෘෂ්ටි තියෙන අයට අපාය නියතයි කියන කාරණේ. එතකොට අනිත් පැත්තෙන් මේ මාර්ගඵල කියන ඒවට එළඹි අයට නිවන නිත්‍යයි කියලා මේ මෙහෙම නිත්‍ය ධර්ම දෙකක් තියෙනවා. අපි මේ කාරණා දෙක මේ කිසිම අහිතකින් නෙවෙයි කියන්නේ. මේ කාරණා දෙකත් අපේ මනසේ රැඳෙනවා නම් අපිට හැමතිස්සම ධෛර්යයක් වීරයක් ගොඩනගා ගන්න හේතුවක් නිසා ඒක මතක් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි අනිත් කල්යාණ මිත්‍රන්ට යොමුලා අදහස් විමසන්නේ හොඳයි කියලා හිතන චන්ද්‍ර මහත්තයා ඔබතුමාට පුලන්ද අපිත් සමග එකතු වෙන්න. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම බොහොම ශ්‍රාවදානව අසවාගෙන හිටියා. එතකොට මම නම් ඇඹලෙන් බලන්නේ මේ කරුණ මාතුල තියෙනවද. මම දැන් කොතනදී ඉන්නේ? බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ කිව්ව විදිහට කිව්වදේ කරනවද? එහෙනම් මම මාතුල සම්මා දිට්ඨිය තියෙනවද? සම්මා වාචා තියෙනවද? සම්මා සංකප්පද? මානිවල් කර්මාන්තයක්ද කරන්නේ? මම බුරුද කියන්නේ? මම ඇත්තද කියන්නේ? මේ විදිහට හැම වෙලේම මම මට ගලප ගන්න. එතකොට සමහර ලාවට මෙහෙම මේ නිවන කියලා දෙයක් තියෙනවද? නැත්නම් මෙහෙම රහත් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන සැක හිතෙනවා. එතකොට ඉතින් මම තථාගතයන් වහන්සේ කෙරේ කියන ශ්‍රද්ධාව නැරන කිව්වදී අප පිළිගන්න ඕනේ කියලා මම හිතට ඒක ආවෝ පිළිගන්නවා. ඒ වගේම මම බොහොම කායිකව දුක් විඳලා තියෙනවා. කායික වේදනා මම බොහොම මට කියන්න වචනෙන් බැරි තරම්. මේ වෙලාවේදී හිත මට හිතට වේදනාවක් නැතුව ඉන්න පුළුවන් උනේ මේ ධර්මය අහලා. ඒ වෙලාවේදී මම මට කඳුළු වැටුන්නේ නැති අවස්ථාවක් නැහැ. මම ඇඳ උඩ ඉඳලා මම හිතනවා මෙච්චර කායික වේදනාවක් තිබ්බත් මට මානසිකව කිසිම වේදනාවක් නැහැ. මේ විදිහට මට ඉන්න පුළුවන් උනේ මේ තථාගතයන් වහන්සේ කිව්ව ධර්මය අහලා නේද කියලා. ඒ වෙලාවට මට හඳුළු ආපු නැති දවසක් නැහැ. ඒ විදිහට තමයි මම තථාගතයන් වහන්සේ කෙරෙහි මගේ ශ්‍රද්ධාව තියෙන්නේ. තෙරුවන් සරණයි සිදුවේ. තෙරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. මම හිතන අවිශ්වාස ප්‍රතිත්වාදී මේන අවස්ථාව කියලා. ප්‍රතිත්වාන්නේ. සම්මා සම්බුදු සරණයි. බොහොම පිං. මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාඳුරු ගැන කතා කරනකොට බුදුහාඳුරුගේ උසස් භාවයේ අතීතේවත් අනාගතේවත් බුදුවරයෙක් මිසක් වෙන කවුරුත් මෙහෙම නැහැ වෙන්නේ නැහැ කියලා කියනකොට බුදුහාඳුර මොනවද දැනගෙනද සාරිපුත්ත කියන කට්ටිය දන්නේ මේ බොහොම ඩිංගයි. සාරිපුත්ත හාමුදුරු වගේ ධම්ම සේනාපති උන්වහන්සේ අග්‍ර ශ්‍රාවක ප්‍රඥාවෙන් අගතෙන්පත් උන්වහන්සේත් එහෙම කියනකොට තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් නතර කරනවා නම් හා සාරිපුත්තු මොනවද දැනගෙන කතා කරන්නේ කියලා. ඒක අපිට ගෙන අහන්න දෙයක් නැහැ. මේ ලොකු අයියා එහෙම කිව්වනම්. එතකොට ඒ නිසා දැන් අර ඔය සද්ධානු සාරි ධම්මාන් සාරි කායසක්කි දිට්ඨිපත්ති වගේන කියනකොට ඒ ඇත්තු සත්‍ය අවබෝධි මාර්ගයට බැහැ යහපැත්තට යනවා කියලා කියලා බුදුහාම දෙද්දී අන්තිමේදී හොඳ වචන දෙකක් කිව්වා. සමහර තන් ඉන්නවා සද්ධාමත්තම් ප්‍රේමමත්තම් තථාගතයන් වහන්සේ ගැන ඇදහිලි මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා. ඒ ඒ ටික තියෙනවා නම් ඒකත් දිනවා කියලා. ඔය අපිට සමහරට තියෙන්නේ ඒ ඒ ඒ සද්ධා මාත්‍ර ප්‍රේම මාත්‍ර වෙන්න පුළුවන්. ඒක තියාගන්න ඕන හැබැයි. සද්ධාති තථාගතස්ස බෝධින් ඒක තමයි සද්ධා වෙන්නේ. එතකොට උන්වහන්සේ සම්‍යක් සම්බුද්ධයි කියලා. ඒ තමන් තමන් තේරුම් අරගන්න ඕන. ඩිංගෙලින්ච. එහෙම වෙන්නේ පංච උපාදානස්කන්ධේ තේරුම් ගත්තහම. මේක සත්‍යයේ ආත්මීය භවක් ඇතුව යමක් යනවා නෙවෙයි. අර අපි ඉගෙන ගන්නකොට අර අර බොහොම ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් අපි කියලා ඒ අපිට ආපු වචන තියෙන උන්වහන්සේලාගෙන්. උන්වහන්සේලාට ගෞරවයෙන් අපි ඒවා සිහිපත් කරගන්න ඕන. මං එකේ හරියට වචන සමහර දන්නේ නැ කියනවා කලින් නොතිබී හටගත්ත අතගින් නැති වෙලා යනවා කියලා. ඔය ඇත්තෝ ඒ වචන සෙට් එක මට වඩා හොඳට දන්නවා කියන්නත්. ඒ தත්ත්වය දැනගත්තාම මේ පැවැත්ම මේ වර්තමාන தත්ත්ව පෙරේ මොහොතේ තියෙන දෙයක් පමණයි. හේතුම් පටිච්ච එතකොට. ඒක ඇති විවි යනවා කියලා. ඒ තේරුම් ගත්තාම අනිත් ඔක්කොම ජාති. ඒ උන්වහන්සේලාගෙම ශිෂ්‍ය සමහර භික්ෂුන් වහන්සේ නමක් කිව්වා අර කැඩපත දිහා බලලා අපි හැඩ කරන්නේ Taman කියලා. කණ්ණාඩියේ පෙන්නේ කෙනා නෙවෙයි කැඩපතේ පෙන්නේ කෙනා නෙවෙයි කියලා. ඒ වගේ මේ හැමතිස්සෙම මේ තුල සිද්ධ වෙනවා කියලා දැක්ක ගමන්ම තමාර අර ස්ථිරවර මිනොසෙලෙන් ශ්‍රද්ධා වෙන්නේ. එතකොට බුදුහාමුදුරගෙන හිතේ හිතා ඉන්නේ නැහැ සමහරට. සමහරට ඉස්සර වගේ මල් පූජා කරන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් අර බුද්ධ භාවයේ පිළිබඳය ස්ථිර නිගමනයකින් ඉතා මොකද තමනුත් දන්නවා දිවගාල බලලා තියෙනවා මේක තමයි හරි කියලා. එතකොට දැන් මේ ලෝකේ අපි මේ කාලේ හුඟක් දේ දන්නවනේ එක එක දර්ශන ඒවා ඊට පස්සේ නිකන් ඇඟට දාන්න තියෙන මේ ආදිච්චි බෝරිච්චි විතරයි ඊට පස්සේ ලස්සන කරන්න තියෙන ජාති. ගෙදර ලස්සන කරන්න තැන් තැන්වල කිකේවා ඉල්ලනවා කි. ගෙදර වහලේ අන්තිම ඔක්කොම හරියට දිනනද හැම අවශ්‍ය ජාති. අනිත් ඒවා එහෙමින් ලස්සන කරන්න ගන්න පාපුස්ස වගේ ජාති. පලස වගේ જાති. ඒ වගේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගය තමනු දිවගාල බලලා බැලුව ගමම්ම පංච උපාදානස්කන්ධේ උපාදාන කරගත් තැනම දුකක් තියෙනවා. ඒ දුකට හේතුව මෙන්න මේකයි කියලා තේරුණු ගමම්ම ඇති වෙනවා මේ උන්වහන්සේක මාර්ගය ගැන. ඒතර ධර්මය ගැනත් ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව කියන්නේ සද්ධාති. දැන් අර කඳුලක් වැටෙන්නේ නැහැ කියලා කිව්වේ ඒක ඒව හොඳයි. යා තම තථාගතයන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ශ්‍රද්ධා විවුක්ත වෙලා තියෙන්නේ. හදවත විවුක්තයි. ශ්‍රද්ධාමත් ප්‍රේමමත් මුද්දටම තියෙනවා. ඊළඟට අපි අමතක කරන්නට හොඳ නැහැ. අර අචින්තේසා නචින්තේ තබ්බ දේවල්. හිතාන්ත බෑ. හිත හිතා ඉන්නත් එපායි. හිතුවොත් එහෙම උම්මාදේ කොටස්කාරී බවට පත් වෙන බුද්ධ විෂයෝ. ඒ නිසා තමයි ඒක උන්වහන්සේගේ විෂය තේරුම් ගන්න බැරි නිසා තමයි අපි ඊට පස්සේ කිව්වේ සාරාසංඛේ කල්පලක්ෂ පිරිම්පිරුව මේමි පිරිම්පිරුව කියලා. අපි ඊට පස්සේ ඒව කොහොමද නැත්තම් ඊතරම් විශ්වාස කරන්න බැ කොහොමද සිදුවා කොහොමද සිද්ධාර්ථ කොහොමද මේ මහා බෝසත් මේක කරේ කියලා. ඒ නිසා එතරම්ම අචින්තියයි ඒක. අචින්තිය කියලා හිතන්න එපා කියන එක නෙවෙයි කිව්වේ. බුද්ධානුස්සති වඩන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒක මේ පුංචි මනස රාග දෝෂ මොහ පිරිච්ච මනසට අහු වෙන්නේ නැහැ. දැන් හබල් ටෙලස්කෝප් එකෙන් බලන්න පුළුවන් ගැලැක්සීස් යුනිවර්සස් මේ සිස්ටම් ටික මට මේ මං වතුර බොන වීදුර දොරම් වීදුර අරගෙන ඒක අස්සෙන් බැලුවා කියලා මට පේන්නේ නැත්තම් මගේ ගෙදර තියෙන පුංචි ටෙලස්කෝප් එකෙන් කුරුල්ල බලන්න තියෙන ටෙලස්කෝප් එකෙන් බලන්න බෑ. ඒ වගේ නිසා මගේ මනස මෙතන තියෙන දේ තමයි මේ හුස්මත් එක්ක මේ රූපයත් එක්ක මේ සංඥාවත් එක්ක මේ සංඛාරයත් එක්ක මේ විඥානයත් එක්ක මේ වින්දනත් එක්ක ඒකේ ඇති වෙන නැති වෙන ස්වභාවය බලනකොට දැන් මේ අපි අහලා මේ ඉතින් කොච්චර මේ ධර්ම සාකච්ඡාම් කරන කොච්චර සූත්‍ර කතා කරන කොච්චර එක එක්කෙනාගේ දේශනා අහනවා තාම ඒකේ හෝඩුවාවකත් අහුවෙලා නැත්නම් කොහොමද ඒ සිද්ධාත් ඒ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධයන් වහන්සේ එකක් කර මේක කියන්නේ මෙන්න මේ මනස මෙහෙම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඊට පස්සේ කාම ඒකේ පළවෙනි ධ්‍යාන මෙන්න මේ ටික තියෙනවා කියලා. එහෙම කියන්න මොන තරම් කොම්පියුටරයන් ඒ වෙලාවේ මේ ටයිප් කරාද නේද? මොන තරම් සතිමත් භාවයකින් එකින් එකට කියන්න පුළුවන්ද? උන්වහන්සේගේ මනස පුරිමස්මිනියව සමාධි නිමිත්තේ චිත්තං සාන්තපේත. කොච්චර කතා කළා. ඇති වෙන හැම වේදනාවක් හැම සංඥාවක්ම සතුමත් වෙන්නේ. නමුත් පුරිම සමාධි නිමිත්තේ කලින් මොකක් හරි සමාධි නිමිත්තක් තියෙනවා කොච්චර කතා කළා. කොච්චර බණ කිව්වත් අර කියන්න අතුරුදහන් ඇති නිසා ඒ එන තැන දන්නවා. ඒක ඉතින් බුද්ධ ඥානයි. නිසා තමයි අපි වල වෙනම බුද්ධ ඥාන කියලා තියෙන්නේ. 73ක් කියලා තියෙනවා 120ක් කියලා ඒ වගේ හදලා තියෙන එකයි. ඒතර අපිට අර අචින්තයයි කිවි එකයි මේක හිතන්න බෑ. නමුත් හිතන්න පුළුවන් දේ තමයි Taman දැනගන්නේ. ඊ පංච උපාදානක් දැක්ක ගමන්ම තේන බුදුහමෝ. පුදුම භාග්යක් ආයේ මේ පුංචි මේ බ්ලූ ප්ලැනට් එකේ ආයේ ඉන්නේ ළඟදී කියන්නේ වෙන ලෝක ධාතුලින් ඉන්න පුළුවන්. සාබුදුවරේ ඒ කිස්සා ලෝක ධාතුය නේ සම්මා සම්බුදුවරේ මේ පෙරපසු නොඉපදෙන්නේ නැති කියලා කිව්වා. අනිත් ලෝක ධාතුලින් ඉඳී තියෙන. එතකොට ඊළඟට අර තව කල්යාණ මිත්‍රයේ කියපු විදිහ තමයි දැන් අපි තැන් තැන් වලින් අහලා තියෙනවා. ඒවා එක එක්කෙනා දැකපු හැටි කතාවක් තියෙන අර 6යි 9යි 6 ඉලක්කම ලියලා එක්කෙනෙක් අනිත් පැත්තෙන් ඉඳන් කියන මේකේ 9යි මෙයා 6යි කියනවා කියලා ඒ වගේ වෙන්නේ. ඒ නිසා තමයි ධර්මය දැනගන්න ඕන. ඒ නිසා තමයි අපි සූත්‍රයක්ම අරගෙන ඒකෙන් විස්තර කරන්නේ. එක සූත්‍රයක් අරගෙන විස්තර කරනවා තාතංක තව විදිහකට තියෙනවා හැබැයි. නමුත් ඒ තමන් ඊට පසු කහ ගන්න අපි එකම මේක ප්‍රතික්ෂේප කරන්නත් බෑ පිළිගන්නත් බෑ කියලා. හැබැයි අගෞරවයෙන් ඉන්නව නෙවෙයි ධර්මයේ. ඒ නිසා තමයි මේ සූත්‍ර කරගෙන කියන්නේ මෙන්න මේ සූත්‍රය මෙහෙම කියලා තියෙනවා. ඒ සූත්‍ර ධර්මාව. එතකොට අරයා කිව්වා කියලා අර මහාපදේශ අපිට මතකනේ. අර විහාරයේ කෙනා කිව්වා, අර මහතෙරුන් වහන්සේ කිව්වා, ඒ මහා විශාල ගෝල පිරිසක් ඉන්නේ කෙනා කිව්වා. එහෙම නැත්නම් මේ අග්ගමහා පඬිතුගේ පාදියකුත් දුන්නේ කෙනෙක් කිව්වා. ඒව කතා නෙවෙයි දැන්. අර කාලාම රෂියන් කී බුදුහාන්ට ඒ විදිහට උඩට. ඒ නිසා අපි ඒක හැමතිස්සෙම මතක තියෙන්න ඕන. මේ නොදන්නා දෙයක් තමයි කර්තව්‍ය බුද්ධ භාවය. ඒතොර ශ්‍රද්ධාව කියන්නේ අචින්තය වූ බුදුහාඳුරෝ ගැන හිත හිතා ශ්‍රද්ධාවති කරන්න හදනව නෙවෙයි. අර සෝතාපන්න වෙනවා කියනකොට ඒකේ සම්පූර්ණ අර අවිච්ඡ ප්‍රසාදය තියෙනවා කියන්නේ ඒක ආයේ තව කෙනෙකුට ඒක හොල්ලන්න බෑ. මහ බ්‍රහ්මික කියලා කිව්වයි දැන් ඊට වඩා මෙහෙම නෑ මම බුදුහා දැකලා තියෙනවා. එහෙම වෙන්නේ නෑ ඊට පස්සේ. නිසා සංස්කෘතික මෙරිගෝරවුන්ඩ් එකෙන් බැහැල යන්න වෙනවා. ආගමික මෙරිගෝරවුන්ඩ් එකෙන් බැහැල යන්න වෙනවා අපිට. මුදේක බොහොම තේකේ මෙරිගෝරවුන්ඩ් එකේ පොඩි කාලේ ඡන්දයෙන්නේ තෝට ඒකේ තියෙනවා පැද්දි පැද්දි යනකොට උස් පහත් යනකොට ඒකේ මිහිරක්. විකල් නතර වෙනකොට කැමතිද නැහැ. අන්න ඒ වගේ තමයි තාමාපි ඉන්නේ. ඒ වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකෙන් බැහැලා පොඩ්ඩක් යන්නත් පුළුවන් නම් හොඳයි. ඒතර ධම්ම මාර්ගයේ අනුරූප වෙන හැබැයි ඒකින් කියන්නේ අරක නරකයි කියන එක නෙවෙයි කියන්නේ. මේ පුළුවන් කරන්න බුදුහාම එකයි කියන්නේ මේ විශේෂ භාගයේ ධම්ම තියෙනවා, ආන භාගයේ ධම්ම තියෙනවා. යථාභූත ප්‍රඥාණය කරපුවාම අපිට ශක්ති බබ්බතං කියන්නේ තමන්ම සාක්ෂිකාරී බවට පත් වෙනවා. අර කේමක හඳුව කිව්වේ ඒව මත ඒ කේමක සූත්‍රය මතක් වෙනවා. මේ හොයාගෙන විවාසි තමයි. එතකොට අර සුදත්ත ගියා වගේ කිසි කෙනෙකුට නතර කරන්න බෑ තමන් ගමන් මාර්ග ආලෝකයක් එනවා කොහෙන් හරි. ඉවක් එනවා ඒකට. ඒ විශ්වාසය තමන් ගැන මේ වෙනකොට තියාගෙන ඉවර වෙන්න ඕන. ඒ මේ වෙනකොට දැනගෙන ඉවර වෙන්න ඕන අපි. ජජ් කරන්නව නෙවෙයි. පංච උපාදානස්කන්ධයන් තේරුම් ගෙන ඉවර තියෙන්න ඕන. තොර වෙන විද්‍යම කරන හැම අනිද්දේ කරනවා. අඩු වෙන්නේ අර මම කතා කළා වගේ මිච්ඡා වාචා, මිච්ඡා සංකප්ප, මිච්ඡා ජීව, මේ මිච්ඡා කම්මන්ත එක්කෝම අඩු වෙලා යනවා. සම්මාදිට්ඨි වැඩි වෙනවා එතකොට. බුදු සරණයි. බුදු සරණේ සත්‍යත්වානි අර මේ සික්කාය ගැන අයි සබ්‍රමචාරු ගැන කියන කොටත් අර ආබාධ චිත්තෝ කියලා ජාතෝ කියන වචනේ ප්‍රාචීන කිප්සරයක් දෙසරක් තිබුණා. ඒකම අනුකම්පාවෙන් ඒ කොටස ඒ මට නැතත් පොඩ්ඩක් මතක් කරලා කියලා දෙනවද? මේ කොහොමද ඒක කියවෙන්නේ කියලා කියන්නේ? සබ්‍රාහ්මචාරි කියන්නේ ඒ තමන් එක්ක භාවනා මාර්ගයට වැටිච්ච ඇත්තු. තමන් හා සමානව ඒ පිළිවෙලට වැටිච්ච ඇත්තු. එතෙන්දී සත්‍යත්වයන් ඉදින්දි තමන් එක කියලා කිව්ව වචන නිසා පැහැදිලි කිරීමක් කරගන්නත් කැමතියි. තමන් එක්කම වෙන්න ඕනද පිටුම දැම්මොත්? දැන් අපි භාවනා කරනවා නම් මේකෙනම් මේ සාකච්ඡාට සම්බන්ධ වෙන ඇත්තු. අපි බාහිර කෙනෙක් බයගෙන නෙමෙයි. මෙතන අපිත් සමග එකට කටයුතු කරන කට්ටිය. එහෙමද? ඔව්. එතෙන් සබ්‍රාහ්මචාරීන් කියලා කියන්නේ දැන් අපි හිතමු ඒක අසපුවක ඉන්නවනම් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ කට්ටිය. නැත්තම් ඒ මාර්ගයට පිවිසම් භාවනා පන්තියට ගියා නම් ඒ භාවනා මාර්ගයට ආපු ඇත්තු. ඒ භාවනා පන්තියට ආපු ඇත්තු. අන්න ඒ වගේ. ඒ කටතම සබ්‍රාහ්මචාරින් වහන්සේලා කියන්නේ ඒකයි. තේරුණාද ඒක? ඔව් දැන් තේරෙනවා සත්‍යත්වමානි. මම කලින් තුනා මේ මාවත යන්නා වූ සියලුම දෙනා කියලා. ඒ කියන්නේ අපත් සමග දැන් නැතත් මේ තථාගත ධර්මයේ. ඔව් ඒකට අනුයුක්ත වෙච්ච ඔක්කොමලා. අනුයුක්ත කියලා කියන්නේ දැන් මේ බෞද්ධ කියලා ඒ අර උපනිෂාතකේ තියෙනවා හෙල දූපති පුදුනා කියන එක නෙවෙයි. නෑ ඒක නෙවෙයි. මාර්ගයට අනුයුක්තව යන්නාවක් පිරිසක් ඉන්නවන්නේ ඒ ඇත්ත. නැත්නම් පැහැදිලි කරගන්න. අපි හිතමු මං කියලා පැහැදිලිව මහන්නම්. අපි ගත්තොත් එහෙම අපි ගමු මිස්ටර් එක්ස් දැකලත් නෑ අහලත් නෑ ලංකාවේ මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න අපි වගේම උනන්දුවක් ඇති වෙලා කටයුතු කරලා එයාට ඉතින් කිසියම් ආකාර විදිහකට ධර්මයක් එයා දන්න විදිහට තේරෙනවා. දැන් එයා දික්කන කතා කරනවා. දැන් අපිත් සමග මෙතන තියෙනවා මේ පිරිස ඉන්නවා. දැන් අපි චිත්ත මහත්මිය ඉන්නවා. චිත්ත මහත්මිය තමයි. ඒතර මේ සබ්බ්‍රාහ්මචාරි කියන මට තේරෙනවා. දැන් දැන් කියපු දේ විදිහට. අද ඒතර මිස්ටර් එක් සබ්බ්‍රාහ්මචාරික් නෙවෙයිද මට? ඔව්. එයා එහෙම කෙනෙක් තමයි. මොකද එයා තථාගත ධර්මයේ යන කෙනෙක් එතකොට. එයාත් ඒ මාර්ගයට පිළිපැද එයා ඒ ශික්ෂාවට ඉන්නවා නම් ඒ ධර්ම මාර්ගය යනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට වැඩලා ඉන්නවා නම් එයා ඕන කෙනෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුයුක්ත වෙලා ඉන්න ඕන. ඒකයි. අන්න ඉතින් සත්‍යත්වයන් සමායනෝනි මම මේ ප්‍රශ්න කරනවා නේද? මොකද තියෙන නිසා සත්‍යත්වයන් එතකොට ඔන්න අය ගැටලුවක් තියෙනවා ඒ වගේ පැහැදිලි වෙනකොට. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුයුක්ත කරනවා කියපු ගමන් කෙනෙක් ඕක යොදා ගන්න පුළුවන් ක්‍රයිටීරියා එකක් විදිහට. අරයට අපි විරුද්ධ වෙන්නේ ඒ දේශකයන්න් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ කියන දේවල් වලට මොකද එතන මම දන්නා විදිහට මගේ දිච්චි විදිහට ආර්යසංග මාර්ගයට විරුද්ධ දෙයක්. ඒ කියන්නේ එහෙමනම් එයාට මම සබ්බක්මචාරික විදිහට සලකන්න ඕනේ නැහැ. එයාගෙන කික් වෙන්න මට පුළුවන්. එයාගෙන දොස් කියන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. කාගේවත් ජනකුකේ කුපිත වෙනවා නම් ඒ කොහොමදවත් හොඳ නැති ගැටියක්. දැන් තමන්ට මෙහෙම එකක් තියෙනවා. දැන් තමන්ට නොගලපෙනවා වෙන්න පුළුවන්. දැන් සාරිපුත් මහ රහතන් වහන්සේට කැමැති ඇත්තු උන්වහන්සේත් එක්ක එකතුලි හිටියා. ඒ ඔක්කොම මහා ප්‍රඥාව. ඒතෙන් ධාත්සෝ භික්ඛේ සත්ත සංසන්දෙන්තු සමෙන්ති. අදහස් වශයෙන් තමයි සත්‍යෝ ගැළපිල යන්නේ. හැමතිස්සෙම සමාන අදහස් කියන ඇත්ත එකතු වෙන්න ඕන. දැන් දුතාංග ධාරින් එකතු වෙන්න තැනට සමහර ඇත්ත ධ්‍යාලා දැන් සාරිපුත් මහා කාශ්‍යප මාර්ගය නැත්තම් වෙනයි අපේ මුගලන් මහරහතන් වහන්සේ කියන ඇත්ත වෙනයි. එතකොට ඒ ඇත්තන්ට අර ඇත්තන් එක්ක සමහර ගැළපිල යන්න බෑ. එකින් අදහස් කරන්නේ ඒකට අගෞරව කරනවා. ඒකට අගෞරව කරනවා නෙවෙයි. ධර්ම මාර්ගය හරිනම් එච්චරයි. ඒ ඇත්ත යන ඔක්කොම බුදුහන්සේ ආදරේ අරිෂ්ඨ මාර්ගය කියන්නේ ප්‍රතිසම්පාදේ තමයි කතා කරන්නේ නම් එච්චරයි. සංස්කෘතය වෙනස්කම් තියෙනවා. දැන් තිබෙතිය ජනතාව වෙනස් විදිහයකට බුදුහාරු දකින්නේ. චීන ජනතාව තව විදිහකට. තායිලන්තයේත් තව විදිහට. ඒවා සංස්කෘතික මූලවරවල්. ශ්‍රී ලංකාව වෙන විදිහකට. එතකොට ඒ තමන් පිළිගත්ත දේ එහෙමයි කියලා පිළිගන්න. අර චංකී සූත්‍රය කියන්නේ සත්‍යානුරක්ෂණා කියලා මේක මං පිළිගත්ත විදිය. සත්‍යානුපත් සත්‍යානුබෝධ සත්‍යානුපත්ති ඒක වෙනම විදිහක් එතකොට. නම් සබ්‍රහ්මචාරී කියලා කියන්නේ කවුරුන් හෝ මේ මාර්ගය යනවා නම් කතා කරන එක නෙවෙයිගෙන ගොඩක්. එහෙම කියන නෙවෙයි. දැන් මෙතන අපිට මේ වැඩි ඉඳන්නේ දැන් අපිට ඇහෙනවා ගොඩක් ඇත්තන් කතා. ඒ නිසා අපි හිතන යා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කියනවා අර මෙහෙම කියනවා කියලා. ඒ නිසා ඒ වගේ ඒ හිතට කරදරයක් නම් නිවයින් වෙන්න. ඒ නිසා තමන් අහ නිරන්තරයෙන් ගෞරවයෙන් එහුම්කම් දෙන කෙනෙකුට එහුම්කම් දෙන්න. එයින් අදහස් කරන්නේ අනිත් අයට කරදර අනිත් අයගෙන් අනිත් අය කරදරයක් කරගන්නවා කියලා. සමහර ඒවට කැමති. ද සමහර දවස්වලට බික්කු ඥානানন্দගේ දේශනා වුණත් අහන්න හිතෙන්නේ නැහැ. ඒක too much කියලා හිතනවා. ඒතරින් ඒ මගේ මනස ලෑස්ති නැහැ. සමහර දවසවලට උන්වහන්සේගේ දේශනාවම තමයි හඳ වෙන්නේ. මේ අනිත් ඒවා අහනකොට හිතෙනවා එයා හොඩිපන්ති නේද කියලා. ඒක එතන මගේ මනස වෙනස තියෙන්නේ. ඒ නිසා අපි එතන ජජ් කරන්න නැතුව අපි හුම් කන් දෙන්න ඕන. ලෝභ දෝෂ මොහ අඩුව කරන එක නිරන්තරයෙන් ඉන්න ඕන. එච්චර තමයි තියෙන්නේ. ඒක තමයි හොඳම විද්‍ය බුදුහමඳු දේශනා කරන්නේ. එතකොට අපි කවුරු සබ්‍රහ්මචාරී වෙන්න ඕනේ? તો ඒ කියන ඕන ඕනේ අපි පිළින කරලා තියෙනවනේ මේ මාර්ගය යන්න. ඔයාට උදී මම හොඳයි කියන්න හදන එක ඉච්ඡාවචර තියෙනත් උනේ. එහෙම තියෙනවනේ ඔය කරුණාවෙන් කියලා දෙන්න ඕනේ. එහෙමයි වෙන්න ඕනේ. මේ මාර්ගය යනකොට වඩා හොඳයි තමන්ගේ තමන්ට ගැළපෙන කට්ටියක එකතු වෙන ඉන්නේ. කැමතිස්සේ සමාන චිත්ත ඇත්තෝ එකතු වෙන්නේ කොහොඳයි? එතකොට ඒ කරදරයක් අඩුයි. තෝනෝන් උනන්දු කරනවා. ගෝසිංග වනේ එවාගේ. තුල ගෝසිංග සූත්‍රයේ තියෙන අර කිම්බිල හඳුර ආනන්ද හඳුර පගු කිම්බිල අනුද්ධ හඳුර කොහොමද ඉන්නකොට. මගේ හිත තියලා මේ ඇත්තන්ගේ හිතෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මං කැමැතියි කියලා. අන්න ඒ වගේ පරම මිත්‍රත්වයක් එතකොට. මගේ හිත අයින් කරලා මට පුළුවන් නම් කිම්බිල හඳුරන්ගේ සිතත් එක්ක ඉඳ මං ඒකත් වාසි කියලා හොඳයි කියලා. ඒ ඉතින් උන්වහන්සේ දිවසින් දැක දැක දකින්න හින්දා ඒක වෙන්නේ. නමුත් කොහොම හරි ඒ වගේ මිත්‍රත්වයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි ඔය තු එහෙම තිස්සේ මිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම මුති අවනිබ්බාන පත්‍ය කියන්නේ ඒකයි. ඒව ගැඹුරුම මනසින් ප්‍රාර්ථනා කරන්න ඕන. ඔළුවේ පුරුද්දට ඒ වචන එනවා නෙවෙයි. මේ කරපු පුණ්‍ය කර්මයේ හේති මිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම බාල සමාගමේකට ඇසුරකටපත් නොවේවා සතන් සමාගම වූ උතුම් සත්පුරුෂයන්ගේ ඇසුරම ලැබේවා. කියන්නේ මිත්‍රන් මිතුරියන් වගේ. හැමතිස්සේ මේ මාර්ගයට උනන්දු කරන, පවන්සලන, එපැත්තට තල්ලු කරන, ආදරෙන් කතා කරන. යාව නිබ්බාන පත්‍ය නිවාන ප්‍රාප්තිය දක්වා. ඒ කියන්නේ තව ආත්ම භාගණන් නෙමෙයි. අද හෙට හෙට මේ සතිය තුළ ඊළඟ මේ ශරීරයේ මැරෙන්න කලින් ඔය පෙනහළු නතර වෙන්න කලින් වකුගඩු නතර වෙන්න කලින් ඔළුව නතර වෙන්න කලින් මොළේ නතර වෙන්න කලින් හුස්ම නතර වෙන්න කලින් මේක කරගන්න උදව් කරන්නේ නැත්තු කියලා. ඒ ඒ ඒ වගේ ප්‍රාර්ථනා කරනකොට ඒවා ප්‍රනිධියක් ඇතුළත කරන්න ඕන හැමතිස්සේ. එතකොට ඒක හරියනවා. කොහෙන් හරි එනවා එතකොට සුදත්තට ආවා. එතකොට සබ්‍රාහ්මචාරී කියනකොට අපි මෙතන නම් ඉන්න ඔක්කොමලා. එහෙම නැති ඇත්ත හැලෙයි. ඒක වෙනවා හැබැයි. ඒ ප්‍රතිදි ආවම එහෙම වෙනවා. එහෙම හැලෙනවා. ගොක්කත් අර පොල්ලතු වැටෙනා වගේ හැලෙනවා. කොළ මේ ෆෝල් එකේ මේ කාල කොළ හැලෙනවා වගේ හැලෙනවා. ඒ වගේ සමහරට හැලෙනවා. පහුවෙලා උතුමය සමහරට හැලෙන අපි ඒත්ත් එක ගියේ නැත්නම් අපිට ඒ අපිට ඒත් නැති යනවා. ඒ කුපිතානත්තමන වුණා මෙහෙමත් වෙන අපි අද්දකීමෙන් දන්නවා ඒ නිසා. බුදුසරණයි වැඩිපුර කතා කළා සමාවෙන්න. සල් තිරුවන් සරණයි සතිතුමානි. ඔව් දැන් නැවතත් අපි කල්යන් මිත්‍රයන් තියමු මේ පැත්තට පොඩ්ඩක් යමු කරගන්න මේ ඉතුරු කොටස අප හයාකාරයකට හානි භාගී ධම්ම දේශනාක අවස්ථාවේදී අද අප්‍රමාදී ගැන කියනකොට කියුණා හිස නැති සිරුරක් ඇත්තෙක් නොවි සිටනවනම් තමයි වඩා සුදුසු කියලා. ඒ සඳහා තමයි අප්‍රමාද වෙන්න ඕන කියලා එසේ නොවෙන්න. ඉතින් එහෙම වේ කරන්න නම් මට හිතුණා මේ මාතුල මගේ තුල තියෙන මම දකින්න ඕනේ කියන දේ. ඒ කියන්නේ මම මාව දකින්නවා කියන්නේ මම කරන කේන් දේවල් වල මේ යටින් මොකද්ද මේකට මේ මුක්කු ගහන්නේ මොකක් නිසාද මේක වෙන්නේ කියලා ලේයර්ස් ගානාවක් යටට ගිහිල්ලා පේන සත්‍යයක් ඇති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒක භාවනාවක් වෙන දෙයක් වෙන්න ඕනේ. එතකොට ඒක මම අනිත් එකට සම්බන්ධ කරගත්තොත් එහෙම අර පිළිසඳර කෙරේ ගෞරව නැත්තේ කියනකොට අර පාපක ලාමක ઈચ્છා නැතිව කියවෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දේවල් පිළිගැනීම සඳහා ගෞරවයක් තියෙන්න ඕනේ කියන දේ. ඒතකොට දැන් අපි ගත්තොත් සාකච්ඡාවක් තුළ හෝ අපි මම යම් යම් දේවල් කියනවා. ඉතින් කියනකොට මම හිතනවා මේ කටිහිත පිළිගන්නවා නම් හොඳයි. මොකද ඉතින් මම මේ පාපක ලාමක ઈચ્છා නැතුව කියන්නේ මේ කියලා එහෙම හිතනවනේ. එහෙම හිතුවට යම් යම් අවස්ථාවල මට තේරලා තිනවා භාවනාවක් කරන අවස්ථාවක් උනත් කක්කලි අපිටම භාවනාවක් ඉන්නකොට ඉතින් හේතුඵල ධර්ම නිසා ඉතින් යම් යම් හොඳ දේවල් වෙනවනේ. ඉතින් හොඳ යම් කිසි දෙයක් යන්තම් තේරුණා වගේ වෙනවා. එහෙම වෙච්ච ගමන් කල්පනා වෙන්නේ මේ සාකච්ඡා මණ්ඩපීට ඇවිල්ලා මේක කියන්නේ කියලා හිතෙනවා. එතකොට මේ ඒක මම හිතනවා. ඉතින් මට මතුපිට පේන්නේ මේක බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න දෙයක් කියලා. නමුත් ඒක තවත් හිතනකොට හිතනවා එතනත් මේ මම කෙනෙක් ඉන්න to be someone මේ මම වෙන එහෙමද කියලා හිතෙනවා. ඉතින් මේක හැංගීමක් පමණයි. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරලා සත්‍යත්වයට යමු. එතකොට අපි සත්‍යත්වම අවලෝකයක් ලබා දෙයි කියන ඔය සත්‍යත්වය යමක් අපිට කියන්න හිතනවාද මේ වෙලාවේ? මයික් එක ඔන් වෙලා වගේ පේනවා එක. නෑ ජාන්ත මහත්මයා එහෙම නැද්ද? නෑ ඉන්න ජාන්ත මහත්මයා තමයි යොමු වෙන්නේ. මොකද ජාන්ත මහත්මයා එතුමා කාර් කියන ගම නමුත් දැන් පණ විදියක් දාලා තිනවා මම දැක්ක කතා කරන්න පුළුවන් කියලා. එහෙනම් ජයන්ත මහත්තයා තමයි යොමු වෙන්නේ හිතුවේ කොහොමවත්. ජයන්ත මහත්තයාට යොමු වෙලා ඊළඟට මම කැමති රසික මහත්මයාට ඒ වගේම ඔයසෝ කීප දෙනෙකුට යොමු වෙන. හොඳයි ජයන්ත මහත්මයා. තිරුවන් සරණයි. මම ඉන්න පරිසරය නම් ඒතරම් හොඳ පරිසරයක් නෙවෙයි. සද්දබද්ද ඇහි සමාවෙන්න එකට ඇත්තටම මටත් මතක් කුණේ අර අපි මං හිතන්නේ පරිසම්බිදා මග්ග ප්‍රකරණයේදී සාරිපුත්‍ර තෙරුන් වහන්සේ කියලා තියෙන මේ ශ්‍රද්ධාව ගැන කියනකොට අපි දන්නවා ශ්‍රද්ධා ඉන්ද්‍රියක් ඒ වගේම ශ්‍රද්ධා ඵලයක් හැටියට වැඩි යුතු ධර්මයක් කියලා. එතනදී කියනවා මේ අසද්දේන අසද්දේහි නකම්පති ශ්‍රද්ධා බලං කියලා. එතකොට දැන් ගොඩක් වෙලාවට අපිට හිතන දේක් තමයි දැන් අපිට හිතනොත් එහෙම අපිට කාම සිතුවිල්ලක් ඇවිල්ලා ඇතම් විට ඒ කාම භෝගී දේවල් කෙරෙහි ඇල්මක් ඇති වෙච්ච වෙලාවට සමහරවිට අපිට හිතෙනවා අපේ ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තමයි ඒක කියලා. ඉතින් ඇත්තටම මට පැහැදිලි කරගන්න ඕනේ කල්යාණ මිත්‍රයන්ගේ අදහස් අනුව දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේගේ චිත්තානුපස්සනාවේ සඳහන් කරනවා රාගසිතක් කවන රාගසිතක් කව කියන එක දැනගන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම අපිට රාගසිත එන එක නතර කරන්න බැහැ. මොකද ඒකට තියෙන මූලික හේතු ටික අපි ඉවත් කරලා නැත්තම්. ඉතින් ඒක නිසා අපේ සිතුවිලි කාමසිතුව වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ රාගසිතුවිලි ඒ වගේම ද්වේෂසිතුවිලි එන්න පුළුවන්. ඒ ආපමණින්ම අපේ ශ්‍රද්ධාවේ අඩුවක් වෙලා තියෙනවාද? එහෙමත් නැත්නම් ඇත්තටම අපි ඒක ආපු බව දැනගන්නවා නම් අඩුම ගානේ ඒක එතනින් නවතිනවා. අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ තත් නැවතත් වරක් පත් වෙලා ඒවා අපි හදාගෙනමින් යන ගමනක් ගැන ගමනක් කියලා හිතෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම මට හිතෙනවා අපිට අර ශ්‍රද්ධාව කියන එක උනත් හැම වෙලාවෙම කියනවා කියලා ගන්න එකට වඩා අපිට ඒ අපි හිතුවොත් එහෙම යම් කිසි විදිහකට ඒ කාමයන්ට යොමු වුණේ එහෙම නැත්නම් ඒ ද්වේෂයන් නැතුනේ අපි ශ්‍රද්ධාවෙමදි කමද්ද කියලා. නමුත් අපි සතාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා නිතින් පිළිගැනීමක් තියෙනවා. නමුත් අපි මේ එහෙම දෙයක් වුණා කියලා අපි මේක අතහැරලා මේ කාමදේවල් ඕනේ අපි වෙනත් ශාස්ත්‍රවරයෙක් හොයාගෙන යන ගතියක් අපේ ඇති වෙන්නේ නැති බව නම් ඒක හොඳට හිතලා දැනනවා. අපි අපේ ඇති වෙන යම් කිසි වැරදි දේවල් ඒක වැරදි කියලා කියන්න බෑ. අපි ඉතින් අයි මනසට එන ඒ සිතුවිලි විදිහට අපි හැසිරෙන අවස්ථා තියෙන බව දැනෙනවා. නමුත් ඒ හැම තැනකදීම අපිට තේරෙනවා මේ විදිහට අපි වැරදි පාරක් යනවා. උදාහරණයකට සම්පප්පලාප ගත්තොත් සම්පප්පලාප කියවෙන වෙලාවල් අපිට දැනනවා මේ මගක් කියාගෙන යනකොට තේරෙනවා මේ සම්පප්පලාපයක් කියන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම අපිට තථාගතයන් වහන්සේ මතක් වෙනවා අපි ඒ අනුව යම් කිසි දෙකින් සීමා පැනවීමක් කරගන්නවා. ඒ වගේම ඉවත් වෙන්න. ඉතින් එතෙන්දී මම දැනගන්න කැමති වෙන්නේ එතෙන්දී ශ්‍රද්ධාව නැතිවීමක් සිදු වුණාද? එහෙමත් නැත්නම් අපි ඒ ශ්‍රද්ධාව නිසාම නේද අපිට ඒක වැරද්දක් කියලා දැනিলা ඒක අපි නවත්තන්න මහන්සි ගන්නෙ. එතකොට ඒ වගේම සාරිපුත්යන් වහන්සේ කියපු අර අසද්ධාව ඇති වුණා අසද්ධාව ඇති විට ඒ ගැන නොසැලී ඉන්න එක කම්පණේ නොවි ඒ කියන්නේ ඇත්තටම කුක්කුච්චයක් කියන එකක් ඇති නොකරගෙන පසුතැවිල්ලක් ඇති නොකරගෙන ඉන්න එකද එතන ශ්‍රද්ධා බලය හැටියට කියලා සඳහන් කරන්න කියන එකත් මම දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. මම හිතන්නේ මට ඉදිරියට කතා කරන්න නම් බැරි වෙයි තෙරුවන් සරණයි. කමන්නේ තේරුම් ගන්න යාට මාත්මයා මම හිතනවා සත්‍යතුමා රුමෙන් නම් ඒක නේද දැන් කියලා. මොකද මම වෙනත් කෝර්නර් කලින් ඉස්මතුකදී ඊට සත්‍යතුමා කතා කරලා පස්සේ අනිත් පැයට මම ඒ කාරණාවන් ගැන දිල්රුක් මහත්මයාගෙන් පටන් අර ගන්නවා. දිල්රුක් මහත්මයාට විශ්වාසකම මහත්මයාට විශ්වාසය වෙනවා. හොඳයි සත්‍යතුමානි. නෑ මට ඊගෙන කතා කරන්න දෙයක් නැහැ. දැන් අනිත් කල්යාණ මිත්‍රොත් එක්ක අපි සාකච්ඡා කරමු. හොඳයි. අපි ඊගෙන කතා කළා දැන් ඒ මොකක්ද කියන එක දන්නවා. ජාන්ත මහත්තයා කිය කරුණුත් අපිට පැහැදිලි වඩාත්ම. එයි එහෙමනම් අපි දිල්රුක් මහත්මයා රියුම වෙනවා. දිල්රුක් මහත්මයා මම අර කප්පෙරින් සඳහන් කරපු කාරණාව ඔස්සේ පොඩ්ඩක් අපි කතා කරමු. අද සාකච්ඡාවේ ඉතුරු කොටසේ දිල්රුක් මහත්මයා ඔබතුමාට රියුම වෙනවා. හැම දිනකටම තිරුවත් ඉස්සනයි අවසරයි සත්‍යජිතමනි. මටත් ගැටලුවක් වගේ ආවේ මේ ඉස්සන මේක අහගෙන ඉන්නකොට මම හිතන්නේ ජාන්ත මහත්මයාගේ විස්තරයෙන් ඒක ටිකක් නිරවරුණා කියලා. මම නැවතත් ඒක මහන්නම් තව අඩු පාඩු මනෝ හරි එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මෙතනදි මම ලියාගෙන තිනවා සත්‍යතුමා ධර්ම කාරණා ගෞරවාන්විත බැලීම අප්‍රමාදී වශයෙන් ගෞරවාන්විත උනන්දු වීම. මෙතනදි මේ ගෞරව දැන් මෙතනදි මේ මගේ මට ගැටලුවක් වශයෙන් වගේ ආවේ මේ ගෞරව වීම ඒක ශ්‍රද්ධාව පැත්ත ඇත්තටම අර අපේ තියෙන ක්ලේශයක් අඩු වෙන මානය වගේ ඒ ක්ලේශ අඩු වෙන පැත්ත මොන වගේ දෙයක් අරමුණු වෙලාද කියලා ඒක කෙරෙන්න ඕන. මොකද දැන් අපි දැන් ඇත්තටම තථාගතයන් වහන්සේට ගෞරව කරනවා. නමුත් අපි තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට එකත් පසව හිඳගෙන වැඳලා හිම ප්‍රශ්න ඇහුවේ නැහෙනි. මේ ප්‍රශ්න වලට හරියට උත්තර නොදුන්නොත් කකුල් දෙකෙන් අල්ලලා අර කන්දෙන් එහා පැත්ත ඒ වගේ ඉතලයි ප්‍රශ්න ඇහුවේ. එහෙම ප්‍රශ්න ඇහුවා කියලා තථාගතයන් වහන්සේ අනේ මේ ඔබ මේ තථාගතයන් වහන්සේට ඔව් මම කියන්නේ තියෙනවා මහත්මයා ඇත්තම මේ ඒ කියන්නේ අර ප්‍රශ්නයක් වශයෙන් ඇහුවේ මම මේ ඒක අර ගෞරව සම්ප්‍රයුක්ත බව ඒක ශ්‍රද්ධාව පැත්තෙන් වැඩි වෙන්න එකද නැත්නම් අපි මේ තියෙන කෙලෙස් පැත්ත අඩු වෙන්න ඒ කියන්නේ මානිය වගේ දේවල් අඩු වෙන්න එහෙම අරමුණකින් මේක වෙන්න ඕනේ කියලා. මොකද ඒ ගෞරව සම්ප්‍රයුක්ත බව බොහෝ තැන්වල තිබුණා. මම හිතන්නේ අර උදාහරණයක් වශයෙන් කියවි දැන් ආලෝකයක්ෂය තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට එීම ගෞරව සම්ප්‍රයුක්තව ඇහුවේ නැහැ එකත් පසම ඉඳගෙන ඇහුවේදී මේ ප්‍රශ්න වලට හරියට උත්තර නොදුන්නොත් කකුල් දෙකින් අල්ලා කන්නේ විසිකනවා කියලා එහෙම දැක්කේ නේද ඉතින් එහෙම කරා කියලා උන්වහන්සේ කිව්වේ නැහනේ මේ ඔබ දැන් අපහාස කළා ගිහිල්ලා ඒවට ඒකට ඒ අපාය ගිහිල්ලා ඇවිල්ලා අහන්න කියලා කිව්වේ නැහැ ඉතින් උන්වහන්සේ ඒ දේශනා කළා ධර්ම ප්‍රශ්න වලට ඒ කෙලවරුනි සත්‍වබෝධි ඉතින් ඒ මට නම් අන්නේ ඒ වගේ දේවල් වලින් තමයි විශාල සද්ධාාවක් ඇති වෙන්නේම තථාගතයන් වහන්සේගෙන කොච්චර කෙලස් තිබුණත් ඊළඟම හොතේ ගිහිල්ලා උන්වහන්සේගේ ධර්මයේකට බලන්න පුළුවන්කම තියෙනවා කවදාවත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහෙනි. ඉතින් මට ඒකයි මේ පැත්තේ දැනගන්න ඕන පොඩ්ඩක් ඒක මම හිතන්නේ සම්බන්ධයක් දැනත මහත්මයා කියපු දෙයක් එක පැහැදිලි තුන ඇත්තට මේ විස්තරයෙන් තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. යොමු වෙනනම් ශාන්ති මහත්මියට ඊට පස්සේ රොෂාන් මහත්මයාට ඊළඟට ප්‍රියා මහත්මයාට හරි අද ඊට පස්සේ කුමාරි මහත්මියට ඊළඟට සතිතුමාට වෙන සාකච්ඡා නිමා කරනවා. හොඳයි. ගාතුමාලට ශාන්ති මහත්මියට මම හිතන්නේ. තෙරුවන් සරණයි හැම දිනකටම බොහොම හොඳ සාකච්ඡාවක්. ඇත්තටම මම තිතින් හිතුණා වනා කතාද කියන්නේ නැහැ. ඔක්කොම සමදාන අහගෙන ඉන්නවා කියලා හැම දිනකටම පින් දීලා මම අහගෙන ඉන්නවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි ඊළඟට මම යොමු වෙන්න කල්පනා කරලා හසංග මාත්‍යා නේද හසංග මාත්‍යා දැයි ප්‍රතිචාරයක් නේ හොඳයි එහෙනම් අපි යොමු යමු ප්‍රියා මහත්මයාට දරුවන් සරණයි අද අපි කතා කරා ශ්‍රද්ධාව ගැන ඉතින් මගේ නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්ම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ හරිම ශ්‍රද්ධාවෙන් අහන්නේ ඒ වුණාට මේ වෙලාවකට දැන් ප්‍රශ්න තියෙන්නේ අපි බුදුහාමුදුරුමේ දස්වල නැති නිසා අපි ධර්මය ඇහින්නේ අපි එක එක ගුරුරුන්ගෙන් වෙලාවකට අපිට පෙරෙනවා ඒවත් කන්ට්‍රඩික්ෂන් එහෙම නැත්නම් විරුද්ධ වගේ අදහස් තියෙනවා කියලා වගේ ඒ වෙලාවට මට කල්පනා වුණේ අපි ඒ හැම අදහසක්ම ගෞරවයෙන් අහලා අපිට සමහරට තව පැති කඩක් අපිට පෙන්වන වෙලාවකට අපේ හිතාන්ත විදර්ශනාවෙන් බලන්ට ඒ හින්දා ඒ හැම අදහසකටම ගෞරව කරලා ඒ අදහස් වැරදි නෑ කියලා හිතලා ඒ පැත්තට හිතන්ට බලන එක අපිට සමහරට අවබෝධ කරගන්න ලේසි වෙනවා කියලා ධර්මය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පියමහත්මිය බොහොම අගය කරන අදහස බොහොම හොඳයි කියලා කල්පනා කරන මම පොසිබිලිටි වගේ දෙයක්. අපිට පෞද්ගලික දවසවලත් එහෙම අත්දැකීම් තිබුණා වෙනත් කල්යාණ මිත්‍රෙක් කිසියම් අදහසක් ඉදපත් කළා. අපි දන්න දේවල් සමග අපි ඒසේ නෙමෙයි කියලා කතා කරනවා. ඊළඟට අපි නැවතත් කල්පනා කරනකොට අපිට කල්පනා කරන කොහොමද අවස්ථාවක් දෙනවා. ඉතින් ඒ අනුව අපි ඉගෙන අධ්‍යයනය කෙරෙන්න තව අවස්ථාවක් දෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ ඉන් හොඳක්මයි සිද්ධ වෙන්නේ. ඉතින් බොහොම පිං. හොඳයි. ඊගවට මම යොමු වෙන්න කල්පනා කරන්නේ කුමාරි මහත්මිය. තිරුවන් සරණයි සාදෘශ්‍යතුමා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ තුමාගේ ධර්ම කරුණු ගැන මේ අද ශ්‍රද්ධාව ගැන කතා කරනකොට මට ශ්‍රද්ධාව ගැන භාග්‍යවතුන් වහන්සේ ගැන බොහොම ගෞරවය ශ්‍රද්ධාවක් තියෙනවා. මම මුලදී නම් මේ ධර්ම මාර්ගයට එනකොට ගොඩාක් මේ වන්දනාමාන වැඩියෙන් කරා. මේ උදහාසට වන්දනා කරනකොට මේ වැඩියෙන්ම මේ පිරිත් කියන එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා මල් පූජා කරලා පිරිත් කියනවා පැය භාගයක් පැයක් විතර. දැන් මගේ හිත ඒකට අඩු වෙලා තියෙනවා. මට දැන් මේ වන්දනා කරන්න හිත දෙන්නේ පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ සේරුවන් වන්දනා කරලා මට හිතෙනවා ඒ වෙලාවේ මේ ඉඳගෙන මෙනෙහි කරන්න. ඉතින් ඒක අඩු වේගන යනකොට මේ ශ්‍රද්ධාවේ අඩුවත් කියලා මට වෙලාවකට හිතෙනවා. හැබැයි මම ඒ වෙලාවට පිරිත් කියන එක දැන් සම්පූර්ණයෙන්ම නතර කරලා ටිකක් මේ මනස ගැන හිත මේ භාවනාවක් වගේ ඒ ප්‍රයභාගයක් විතර වන්දනා කිරීමේ අඩු තත්ත්වය කළා භාවනා කරන්නේ යොමු වෙලා තියෙනවා. එතකොට අය හිතෙනවා මගේ ශ්‍රද්ධාව අඩු වීමක්ද තියෙන්නේ භාග්‍යවතුන්ව ගෞරව කරා මාරීද කියන එකක් දැනෙනවා මට. ඉතින් ඒ ගැන මට මේ පැහැදිලි කරලා දෙන්න නැහැ ඉල්ලා සිටිනවා. දැන් තෙරුවන් සරණයි කුමාර මහත්මිය, රොෂාන් මහත්මිය ඔබතුමාට වෙන්න. තෙරුවන් සරණයි හැමෝටම. මටත් ඇත්තටම ශ්‍රද්ධාව පිළිබඳව නම් කිසිම මේ අඩුවක් නැහැ. මට හිතෙන්නේ ශ්‍රද්ධාව කියන එක ඇත්තටම දැන් ප්‍රඥාව දියුණු වෙන විත්‍ය තේරනවා. මේ මං හිතනවා ඒ කියන්නේ අපි මේ බණහනකොට මේකේ ගමන් කරනකොට එතකොට මේ ඒ දේවල් වලින් සමහරක් වෙලාවට අපිට ශ්‍රද්ධාව අඩු වෙනවා වගේ තේරුණාට මට හිතෙනවා ඒ අපිට කවදාවත් මං හිතන්නේ මේ ගමන් කරන මේ මං හිතනවා මේ මෙතන සාකච්ඡා මණ්ඩපෙ ඉන්න හැමෝටම ඒකෙනම් අඩුවක් එහෙම මේ එහෙම සැටියක් වගේ හිතෙන වෙලාවල් තියෙන විදිහ පේනවා. නමුත් මම හිතන්නේ දැන් අර මේ අපි අර ආයේ මොන හරි දෙයක් කරද්දී හරි එක්සර්සයිස් මොන හරි කරද්දී ඒක දින වැටෙනවා. එතකොට අපි ආයේ නැගිටලා කොහොම හරි ආයේ ඒක පික් කරලා ඒ විදිහට ප්‍රෝග්‍රෑම් එකට යනවා වගේ පක් හරි මේ අර මනස දියුණු කරන දැම්මුණොත් ඒකෙන් අර ප්‍රඥාව දියුණු වෙන විත්‍ය නම් තේරෙනවා. එතකොට මේ අර දැන් ඔය සමහර කාලවලට මට හිතෙන්නේ එතන අර තියෙන බැලන්ස් එක කොහොමද තියෙනවා. මොකද මේ අපේ කර්ම අරමුණ නිර්වාණය ලබා ගැනීම නිසා මේ කොහොම හරි අපේ අර මේ ඒ පැත්තෙන් දියුණු වෙන නිසා මේ අරක ශ්‍රද්ධාව අඩු වෙනවා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ඒකේ තියෙන වැදගත්කම සහ මේ මම දන්නවා සමහරක් වෙලාවට ඒ ශ්‍රද්ධාවෙන් ඉන්න ඇයට ලැබෙන ප්‍රතිඵල සහ මේ ඒක කියන්නේ අපි කිසිම විදීමක් නැතුව ඒක පවත්වගෙන යෑමට ධෛර්යයක්වත් ලබා ගන්න ඕනේ කියන එක නම් මට තේරුලා තියෙනවා. මේ මොකද මම කියලා තියෙනවා මීට කලිනුත් මේ මම අවස්ථා දෙකකදීම මට මේ ඒ ඒ මට මේකෙන් මාර්ගෙන් ඉවතට ගියා කියලා. නමුත් මේ අතර මේ ඉරිදා සාකච්ඡාව එහෙම මට ඒකට හරිය ලොකු පිටුහලක් දෙනවා. මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් විශේෂයෙන්ම ජයන්ත මහත්මයාත් එක්ක මම පෞද්ගලිකව කතා කරනවා. මේ ඉතින් ඒවයින් ගොඩාක් දුරට මේ මාර්ගයේ පිහිටවල ශ්‍රද්ධාව පවත්වාගෙන යන්න මේ අවස්ථාව ලැබිලා තිනවා. මේ කරගන්න පහඟු පුණ්‍ය කර්මයේ බලයෙන් මේ හැමෝටම මෙතන සාකච්ඡා මණ්ඩපේ ඉන්න හැමෝටම සත්‍යජීතුමා සහ දලුවත් මහත්මයාටත් බොහොම මේ ගෞරවපූර්වක මගේ මේ ස්තුතිය මේ වැඩි වෙලාවක් ගත්තා නම් සමා වෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි රොසන් මාර්ගේ බොම්පින්. හොඳයි, දැන් මෙලත් කල්යන් මිත්‍රෙන්ට පොදුවේ යොමු වෙනවා. මේ යමක් කියනවා නම් අදහසක් ඉදිරිපත් කරන්න අවසාන භාගයට යොමු වෙන තින් නිසා අනිතර කලින් යොමු වෙච්ච අයට ඕනම කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි සියලු දෙනාට. සලස් මහත්තයා, ඇත්තම මේ ජයන්ත මහත්තයා කතාවේ යම් කිසි කොටසක් ගැන පොඩ්ඩක් අදහස් දෙමු වුණා. ඒ කියන්නේ ඒ ගැන යමක් කියන්න. ඇත්තම සෝතාපන්නද තත්වයට එළඹෙනකොට, ඒ කියන්නේ එතනට එනකොට ආකාරවති ශ්‍රද්ධාව නා, ඒ කියන්නේ නොවෙනස් ශ්‍රද්ධාවකටපත් වෙනවා කියලා කියනවා. නමුත් ඒ සෝතාපන්න වුණු තැනත්ගේ කෙලෙස් සම්පූර්ණයෙන් සංසිඳිලා නැහැ. එහෙමනම් කෙලෙස් සහිත එන ලෝභ දෝෂ මෝහ කියන කාරණා තාම සම්පූර්ණයෙන් ඉවත් වෙලා නැහැ. එහෙමනම් එයාගේ එතනින් එහාට ගත වෙන හැම මොහොතකම මේ ලෝභ ද්වේෂ මෝහ තවම කටයුතු කරනවා. ඉතින් අපි මෙන්න මේ අවස්ථාව ඒ විදිහට තේරුම් ගත්තොත් අපිට විචිකිච්ඡාවක් ඒ කාරණේ සම්බන්ධව තවදුරටත් පවතින්නේ නැති වෙයි කියලා මට දැනේ. මට කියන්න හිතුණා මේ අදහස ඉදිරිපත් කරන්න කියලා. තේරුම් ගන්නයි. තේරුම් ගන්න පරිස්සමට බොහොම වෙන් ඒ කාරණාව නිස්සමත කර දුන්නාට එමනම් ඊටම ගෞරවයෙන් සත්‍යතුමාට වෙන සත්‍යතුමානි කල්ලා මිත්‍ර කීප දෙනකින් කර්ම අදහස් ඉදිරිපත් කරන නිසා දැන් සම්මා සම්බුද්ධ සරණයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ බැතිසිත සාමාන්‍ය මනසක ඇති වෙන බැතිසිත වෙනයි, සද්ධා කෙනෙක් වෙනයි. අපි එහම ඒ වචනේ පාවිච්චි කරාට අර දැන් කතා කළා වගේම මේ ධර්මයේ තේරුම් ගත්තහම තමයි ඒ වචන කිව්වේ ආකාරවත්ී සද්දා කියලා. ඒ කියන්නේ ඒ ක්‍රමේ දැනගත්තාම තමන්ටම තේරෙන හරි කියලා. හරියට සිටියම කරගෙන නැත්නම් ඒ මේ මැප් එකක් කරගෙන කොහෙරි යන්න හදනවා තමන්ට කියන ලකුණු ටික පාරවල් ලකුණු ආවහම ඒක කියනවා ඩිරෙක්ෂන් දෙනකොට මැප් ක්වෙස්ට් එක හරි මේ මෙන්න මේ අතන හම්බ වෙන මෙතනින් වමට හරිනම් මේ පාර හම්බ වෙනවා කියලා කියනකොට වගේ තමන්ට තමන් දැක්කහම දැන් මේ හම්බුනේ මේ ස්ට්‍රීට් එකේ කියලා හම්බුනහම මම දන්නවා මම හරි පාර ඉන්නේ කියලා. එතකොට තමන්ට ඇති වෙනවා කොන්ෆිඩන්ස් එකක්. අන්නේ ඒක තමයි ඒ ශ්‍රද්ධාවක කොටස තමයි ඒක. අර ආදර බැතිසිත ඇති වෙන ගතිය වගේම තමන්ට ඇති වෙනම ස්ථාවර බවක් තථාගත ධර්මයේ කියන. අර කලින් අර අපි ගෙන ගන්නකොට කියන සම්පහසන ලක්ෂණ ශ්‍රද්ධාවම නෙවෙයි. එතකොට පැහැදෙන පිට ගෞරවණීය සිතත් එක්කම අර විශ්වසනීයත් ඇති වෙනකොට තමන් ගැනම ඇති වෙන ඒ කොන්ෆිඩන්ස් එක ආම එක හරි ධර්මය ගැනත් ඒක ඇති වෙනවා. ඒ බෙතකොට බුදුහාම මතක් නොවෙන්න පුළුවන්. ඒ ගමන යනකොට අපි හිතමු මේ Google Map එක බලන ඕනේ නැහැ දැන් ඒක. නැත්තම් Map Quest එක ගැන හිතන්නේ නැහැ දැන්. ඒක බැලුවාම ඒ මං ආමේ අර පාරෙන් ගියා ඒක කියලා ආපහු ඒ පාර දිහා බලන්නේ නැහැ. දැන් ඉදිරියට යන ටික බලනවා. ඊපස්සේ ඒ Taman ලියාගත්ත එක හරි ටේපින් ටයිප් කරගත්ත එක හරි නැත්තම් ෆොටෝ කොපි කරගත්ත එක හරි print out කරගත්ත එක හරි කියලා Taman දන්නවා. එන්තන් මේකල් තියෙනවා නම් මේ GPS එක හරි. ලිකේන විදිහට යනවා කියලා. ඒ වගේ ධර්ම මාර්ගයේ තමන් යනකොට තේරෙනවා මට දැන් මේ බුදුහාර කියපු මාර්ගය හරි මාත ඉස්සර වඩා කෙලස් අඩුයි. එහෙම නැත්නම් දුක අඩුයි. කියන දුක නිස්පාදනය කරන කාරණා මිච්ඡා දිට්ඨි නෑ. ඒක අකුසල කම්මපතේ නෑ. දැන් අර මේකේ 10 වෙනි එකට එන්නේ දස කුසල කම්ම උපත තමයි විශේෂ භාගය දස අකුසල කම්ම උපත තමයි අන භාගය කියලා. ඉතින් ඒ වගේ අයින් වෙනවා කියලා දැනගත්තාම තමන්ට අර කිවි අර ඉස්සර වගේ පිරිත් කියෙන්නේ නේ හුඟා මල් පූජා කරන්නේ නැහැ. නමුත් ඒ මා බුද්ධානුස්සතියට තමන් එනවා කියලා. ඉතින් එක එක කෙනා එක එක විදිහට ඒක කරන්නේ. දැන් සමහරැත්තු දැන් අර බුදුහාමුදුරුව පිරිනම් පානවා කියනකොට සමහරැත්තු බුදුහාම බලන් ගියා. සමහර භික්ෂුවක් ගියේ නැහැ බලන්ට. ඇත්තු හිත බුදුහාමුදුරුව පිරිනම් පාන්නට කලින් උන්වහන්සේගේ ධර්මයේ මම පිළිගා මේ අවබෝධ කරගන්න ඕනේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක ඇප්‍රීෂিয়েට් කරා යකි කතා විදිහ. ඉතින් ඒ වගේ එක එක විදි තියෙන එක එක්කෙනා ළඟ. ඒකෙන් අදහස් වෙන්නේ ශ්‍රද්ධාව වැඩි මක් කියලා. ඉතින් නම් සමහර විට අපි තුමු ලස්සන මල් පොකුරක් දැක්කොත් එහෙම මාකට් ප්ලේස් එකේ තිබුණොත් ලස්සන මල් ගහක් එහෙම මල් පොකුරක් එහෙම මල් මිටියක් මට හිතනවා ඒක ගන්න ඕන අද බුදුහාමරන්ට මම ඒක උන්වහන්සේගේ මල් ආසන අදල හොඳ නෑ මං හොඳ මේක ගන්නවා. එතන තියෙන්නේ අර කෘතඥතා පූර්වක වෙන බැතිසිත කෘතඥතා පූර්ව ඒ කෘතඥතාව ඇති වෙනවා. දැනට අපිට බුදුහාම දැන් අපලං අපිට උන්වහන්සේ ඒ සිද්ධාර්ථ ගෞතම සිරුරෙන් නැති නිසා නමුත් උන්වහන්සේ ළඟට දැන් අපි ගියොත් එහෙම සමහර අයට කිට් වෙන්නවත් බෑ. ඒ එතන විදියට නෙවෙයි. දැන් අර බුදුහාමුදුරු දැන් ආලවක ඇත්තගේ ඒ මන්දිරේට ඒ දරුණු මිනිසෙක් කියලා හිතමු. දැන් පළංගොඩහාමුදුරුවෝ කියන්නේ එහෙමයි. එතකොට ඒ ගෝත්‍රික නායකයෙක් කියලා හිතමු. එතකොට ඒ බුදුහාමුදුරු යා ළඟට ගියා හේතුවක් නිසා. වෙන කෙනෙක් යන්න බෑ. බුදුහාමුදුරුවෝ එතෙන්ට ගියා. කීමේ යාව එයාට පුළුවන් උදව්වක් කරන්න කියලා. ඉතින් ඒක බුදුරෙකුට කරන්න පුළුවන් දෙයක්. වෙන කෙනෙකුට කරන්න බෑ. ඒක වෙනම ඒක වෙනම බුදු ගුණයක් ඒකට. උන්වහන්සේට ඒ නිසා ඒ ධම්මේ පුරුෂයා දැනගන්න කවුද කියලා. ඒ නිසා තමයි පුරුෂ ධම්මසාරතී කියන්නේ ධම්මේ ඇත්තන්ව දැනගන්න උන්වහන්සේ ඒ කටිය යොමු කරන්න පුළුවන්. සාමාන්‍ය ශ්‍රමණේ කෙතරු උන්වහන්සේ මේ එතෙන්ට ගියාම එයාගේ ආසනෙම වාඩි ඉතින් ඉත කවදාවත් ඉතින් කිසි කෙනෙක් එන්නේ නැතිද මේක ඉන්නකොට යාට කොහොමද බයිකුත් එතෙන්ට ඇති ඉතින් එතකොට නමුතර පුරුද්දට අනෝකේන්ති ඇවිල්ලා ඉතින් අනිත් අයට පෙන්නන්නත් එපා දැන් ගෙදර ඉන්න අනිත් බිසෝවරු වැඩකාරයෝ මුරකාරයෝ ඔක්කොම ඉන්නකොට එයාගේ උජාරුව පෙන්නන්නත් එක්ක ඉතින් කෑකහ තීන්සතම බුදුහාමුදුරන් දෙම් කියන බුදුහාමුදුර කිව්වා තින් එහෙම කෙනෙක් නම් තුන් ලෝකියත් මන් දකින්නේ නැහැ මගේ කකුල් දෙකෙන් අල් වීසි කරන්න පුළුවන් කෙනෙක් නම් ප්‍රශ්නයක් කරනවා අහන්න කිව්වා. ඒක බුදුහාමුදුර ඒ ශක්තිය දිනා ආලවකලා යක්ෂ ලක්ෂයක් ආවත් ඒක කරන්න බෑ කියන්නේ. ඒක විශේෂ සිද්ධවීම. හැබැයි තෙන්දී ආයේ ගත්ත එක හොඳයි බුදුහාමුදුර කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නේ. අර දේවදත්ත ඇත්ත ගැන කියනකොට කිව්වේ ජරා වලක දැන් ගිලිනවා මෙයා බුදුහාමුදුරගේ කොණ්ඩි ඩිංගක්වත් අල්ලලා අදින්න පුළුවන් කමක් වෙනවා මං අදිනවා. නමුත් එයා කෙලින්ම ගිලිලම ඉවරයි කිව්වා. අනේ වගේ සරුණාවක් තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක් ඒ පැත්තෙන් ගන්න එක. අපි බුදු කෙනෙක් කවුරුත් ජජ් කරන්නේ ඒ උන්වහන්සේට ආශයනුසේ ඥාන තියෙනවා කියන්නේ ඒකයි. උන්වහන්සේ දන්නවා අපි කොතෙන්ද පටන් ගන්න කොතනින්ද ඉවරන්නේ මාර කොතනින්ද කරන්න පුළුවන් කියන එක උන්වහන්සේ දන්නවා. අපි එහෙගේ ශාස්ත්‍රඥවන්සේ නම අදහන්නේ ඒක ඒක ඉඳ බුදුහාඳුගෙන් තවත් ඉගෙන ගන්න ඕනේ. තවත් ඉගෙන ගන්නට ඕනේ. මේ සූත්‍ර කියවනකොට තමයි ඒක තේරෙන්නේ. තවත් කියවන්නට ඕන. අපි සූත්‍ර දන්නේ කියවන්න කියවන්න අලුත් දේ හම්බෙනවා. ඒ අසිරිමත් උත්තරමයන් වහන්සේ. ඒකින්ද හැබැයි තින් ඒක බුදුහාමුදුරගෙන ඒ ආදර ඒ ඔය කිවි අර කඳුලක් වැටෙන ඒකේ තියනවා නම් හරියටන ඇයි කියන්නේ එතන මගේ හදවත විවුර්ත දැන් තව දැනගන්න තමයි ඕනි අපි ඒවා උන්වහන්සේට සම්පූර්ණ ඒතකොට බුද්ධන් ජීවිත පරියන්තම් කියලා කියන්නේ ජීවිතය අවසන් වෙනතුරු බුදුහාමුදුරන්ට පරිත්‍යාග කරනවා ඒ උන්වහන්සේ පිළිසරණ යන උන්වහන්සේ ප්‍රතිෂ්ඨාව කරලා යනවා. එහෙම කිව්වහම වෙන දේවල් හොයන්නේ නැහැ එතකොට. ඒකයි ධර්ම මාර්ගයටම බහින්න පුළුවන් අපිට. මේක පුළුවන්. ඒක තමයි ශක්ති බබ්බතන් කියන්නේ. තමන්ම තමන් අයි විට්නස් කෙනෙක් වෙනවා. ඒකයි ශක්ති බබ්බතන් පාපුණාට කියන්නේ. සති ආයතනේ අවශ්‍ය ශ්‍රද්ධා විරේ සමාධි ප්‍රඥා තියෙනකොට ඒක කරගන්න පුළුවන් වෙනවා. ඒක බුදුහාමම ස්ථාවත දෙන්නේ පුළුවන් කියන එක. අභව්‍ය කියලා කියන්නේ එහෙම අයින් කරලා නැහැ කිසි කෙනෙක්. සම්මා සම්බුද්ධ සරණයි. අපි දැන් අවසන් කරමු එහෙමනම්. සම්මා සම්බුද්ධ සරණයි සතිත්වානි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු. චිත්ත මහත්මිය ඔබතුමා හිටියෝ මේනවා මම කලින් වගේ සාකච්ඡා නිමා කරමු කියලා සම්මා. තේරුවන් සරණයි හැම දිනාටම මම හිතන්නේ අපි අද දවසෙත් ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් යෙදුණා. යම් කිසි විදියක වාදාත්මක සාකච්ඡාවක් වුණා නම් ඒ ගැන සමාව ඉල්ලනවා. ඇත්තටම ඒ සියලු අදහස් යම් කිසි දෙයක් පැවසුවා නම් ඒ ගැන ජයන්ත මහත්මයා ඉතාම හොඳින් පැහැදිලි කරා කියලා හිතෙනවා. එතනම අපි මේ එකතැන කැරකැවීම සිදුවීමට හේතු වන බවකුත් වගේ දැනෙනවා. මොකද නිවනට ඊළඟ නැගින්න තියෙන නිවන අවසාන පඩිය නම් උපේක්ෂාව කියන පඩියට ගොඩ වෙන්න මේ ඇත්තටම මේ ඉන්ද්‍රියයන් බලධර්ම බවට පත් වෙන්නේ කොහොමද කියන ඒ දේ ගැන අපි තේරුම් අරගෙන අවබෝධ කරගන්න ඕනේ කියන එකත් හිතට යම් කිසි හැඟීමක් ඇති වෙනවා. ඒ සියල්ලමත් එක්ක අද දවසේ ඇත්තටම මේ සිදු සාකච්ඡාවට හැම දිනාටම කෘතඥතාවය පළ කරනවා. සත්‍යජිත් මහත්මයා හැම දිනාටම කෘතඥතාවය පළ කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න සත්‍යජිත් මහනේ ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. අසම්බුද්ධ සරණයි. අපි හැමෝම මේ ධර්ම සාකච්ඡාට උදව් කරන එක ඉගෙන සතුටු වෙන්නට ඕන. මේ කතා කළත් කතා නොකර සම්බන්ධ වෙන එකම අනිත්‍යගේ ගමන් මාර්ගයට උනන්දු කිරීමකුත් වෙනවා. ඒ නිසා හැම දිනාටම තුන්වංගේම සරණයි, බුද්ධ සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරුයි, නිර්මලයි. ඒ පිරිතුරු සිතින්, නිමල සිතින් හොඳ පැතුම් රසක්, අදිෂ්ඨාන රසක් අපි කරමු. මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිරුර දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත්වා ලබත්වා. පියානන්ද පරමූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා, කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ දිරිදීමග තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා, වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මේදී ඇතිවෙන කායික මානසික වේදනා ඒවා අනන්තයි, අප්‍රමාණයි, කෙලෙසින්ම අනිවාර්යයි. ඒවා නැගෙන තරමට, මතුවෙන තරමට ඒවාට සතිමත්තු මුහුණදෙන තරම් චිත්ත ශක්තියක් ලැබේවා. සසර වසන තුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් නැති ලැබීවා. අපේ සුවේ සඳහා අප්‍රමාණ වූ සත්ත්ව ප්‍රජාවකට නිරාමිස නොකිලිටි මෙහෙයක් සිදු කරන සඳහා අපේ සිත්වල සද්ධා, විරිය, සති, සමාධිහා ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාණ අවබෝධේවායි අපි අධිෂ්ඨාන කරමු. අපේ ගෞරවණීය පරම පූජනීය වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේට, ඒ විද්‍යාචරණ සම්පන්න වූ මහෝත්තමයන් වහන්සේට අපි කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු. උන්වහන්සේගේ ධර්ම අපේ ජීවිතයේ ආලෝකය වේවා කියලා අපි නිරන්තරයෙන් සිතමු. කල්‍යාණ මිත්‍යන් වුණාට හැම දිනාටම පින්. බුදු සරණයි, බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු